හුලං ආදේ ගෙනාවේ අපේ උපුල් පල්ලේ කුඹුර විසින්. අයිබෝන් කියලා ටෙක් කතා 136 වෙනි වැඩසටහන හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම කාලිංග. අයිබෝන් මම බුද්ධික. මම උපුල්. ඔව්. උපුල්ගේ මේ මයික් එකේ අර වයර් එකේ ප්‍රශ්න තාම තියෙනවා නේද? කොහොම වෙනවද දන්නේ නැහැ. ඒක මේ වයිදන් හෙල්ලෙන්නේ නැතෝ ඉටි පිළිමයක් වගේ හිටියනම් හරි. චම්ලිත් ඉන්නවද අපිට? සපෝට් කරන්නේ ඔක්කොම අපි කියන දේ ප්‍රශ්න වාගයක් තිබා. මොකද මේ ටෙක් කතාවල අර මයික් පොඩ්ඩක් සෙන්සිටිව් වැඩි හින්දා අපි හිතුව වැඩේ අලවෙයි කියලා. අලවෙයි කියලා ඇත්තටම හිතුවේ මේ ෆීඩ්බැක් එකක් එයි කියලා. මොකද මුලින් ෆීඩ්බැක් ආව නේ බුද්ධික. ඔව් දැන් නම් අවුලක් නැහැ වගේ නේ. ඔව් චැට් එකයට බාරයි වැඩේ කොහොමද කියලා කියන්න. වීඩියෝ වල නැත් කියන්නේ කොහොමද අපේ ලෙවල් හොඳට යනවද මොනවා තත්ති කියලා. මොකද මේ අපේ අර පොඩ්ඩක් වීඩියෝ රෙකෝඩින් එක ගියාට පස්සේ බුද්ධික පොඩි ප්‍රශ්නයක් කරන සමහරලාට අර ලෙවල් වැඩි වෙලා නේද? බලමු එමුද. එහෙනම් අද ප්‍රශ්නට යනවා නැත්නම් අපිට අර මේ අපේ මම හිතන්නේ එයානම් කියලා තියෙන විදිහට ලෝයල්ම ලිස්නර් කෙනෙක් අපේ නේද? ඔව්. උදිත හේරත් තමයි මේ මේල් එකක් දාලා තින්නේ. මේ එයා මම හිතන්නේ මේ ඇතරට ටෙක් කතා අහනවා කොහොමත් මේ මට ටිකක් පොඩි සතුටක් ඇති වුණා. මොකද මේ සාමාන්‍යයෙන් ගොඩක් ටෙක්නිකල් අය ටෙක් කතා ගොඩක් වෙලාට අහන්නේ නැහැ නේ. මොකද ඒ අයට ගොඩක් වෙලාට අර මේ දැනගන්න දේවල් ඇත්තරම නැහැ කියලා කියන්න බෑ. ඉතින් අර ගොඩක් වෙලාට මේ තමන් ගොඩක් වෙලාට හොයාගෙන කරගෙන මේ වෙන හින්දා නේද බුද්ධික? මේ ඉතින් මේ අපේ මේ හොඳම මිතුරෙක් කියලා තමයි කියලා තින්නේ. ඉතින් බොහොම ස්තුතියි මේ මේල් එකට මේ උදිත මේ ගොඩක් මහන්සියලා මේල් එක ගහලා තිනවා. මම හිතන්නේ පිටුවක් විතර පිරෙන්න පෙන්නන්න පුළුවන්. මගේ මැක් එක ඕකෙන් ගන්න පුළුවන්ද? දැන් පොඩ්ඩකින් පොඩ්ඩකින් ගන්න මෙහෙමයි ගන්න පුළුවන්. මම මේක VNC ඔන් කරා. මොකද ඒක පෙන්වන්න වටින ලිපියක්. මොකද අපිට හැමදා අපි අගේ ගන්න අනේ බුද්ධික. අපිට මේ මහන්සියලා මේල් එකක් එවනකොට ඉතින් අපි දන්නවා එයා ඒ වෙනුවෙන් ගොඩ ලොකු මේ කැපවීමක් කරනවා කියලා. මේ උදිත මේ කතා කරලා තිබුණේ ගොඩක් අර අපි ගිය සතියේ කිව්වනේ වෛරස් ගැන කතා කරනකොට මේ ලිනක්ස් වලටත් වෛරස් එනවා ඒ වගේ දේවල් කතා කරන්නේ. උදිත කියලා තින්නේ මේ පොඩ්ඩ අරග දාමු නේද මේල් එක පෙන්න. ඔව් කනෙක්ට් වෙන්නේ නැහැ වගේ. මම හිතන්නේ IP වෙනසක් කරේ මොකක් කරේ කියලා. කමන්නේ මේ මේල් එක පෙන්න කෙනා දරි කියන සමාවෙන්න. මේ ඇත්තටම මේ උදිත මේ ලොකු මේ විස්තරයක් අපිට කියලා තියෙනවා නේද? එයා කියලා තියෙනවා දැන් අපි ඉස්සර ගා මේ ලිනක්ස් වලට අපිට ගිය සතියේ වැඩසටහනක් ගිහේ ලිනක්ස් වලට මේ වෛරස් එන්නේ නැහැ කියලා. ඉතින් එයා එක ගැන විස්තරයක් කියලා තිබ්බයි වෛරස් එන්නේ නැත්ේ ඇයි ලිනක්ස් ඉක්ව වෙන්නේ කොහොමද කියලා ලොකු විස්තරයක් කියලා තිබ්බ. ඇත්තටම මේ උදිත කියපු කතාව ඉතින් මම අපි පිළිගන්නේ නේද බුද්ධි. ඔව් අපි පොඩ්ඩක් කලින් එකකින් එක කියමු. මේ උදිත මුලින්ම කියලා දුන්නේ ඒ කියන්නේ හේතු විදිහට ලිනක්ස් වලට ඇයි වැඩි වෛරස් ලියන්නේ නැත්ේ එන්නේ නැත්ේ ඇයි කියලා. මේ පළවෙනි දේ තමයි මේ ලිනක්ස් අර ඩිස්ට්‍රිබියුෂන් ගොඩක් තියෙනවා. වින්ඩෝස් ඩිස්ට්‍රිබියුෂන් කියන්නේ මොනවද කියලා අපි කට්ටියට කියලා දෙමු නේද? දැන් ගොඩක් වෙලාට මේ ගොඩක් කටේ ලිනක්ස් කියලා හිතුවාම එක්කෙනෙක් හිතනවා මේ එක જાතියක් විතරයි තියෙන්නේ කියලා. උබුන්දු කියන්නේ ලිනක්ස්. එහෙම ගත්තොත් අපි දැන් ওই හන්තාන්න කියලා මේ ලංකාවේ පෙඩෝරා භාවිතයෙන් හදන එකද කියලා. ගොඩක් කෙනද ලිනක්ස් හැදලා තියෙන එකක් වෙනස් කරලා තව කෙනෙක් හදපගත්තා ගොඩක් වෙලාට තියෙන්නේ. දැන් උදාහරණ ගත්තොත් එහෙම මේ උබුන්තු කියලා කියන්නේ ඩේබියන් වලින් එන සෝස් එක අරගෙන ඒගොල්ලෝ තව මොඩිෆිකේෂන් කරලා ඒගොල්ලෝ උබුන්තු කියලා එකක් හදලා දෙනවා. ඉතින් එතකොට කුබුන්තු කියලා කියන්නේ මේ ඔය KD ඩෙස්ක්ටොප් එක දාලා හදපු එකමයි. ඩෙස්ක්ටොප් කියලා කිව්වම තමයි ඒකෙත් වෙන වෙන ඒවා තියෙනනේ ලිනක්ස් වලදී. ලිනක්ස් කියලා කියන්නේ ඇත්තටම මේ command line එක. يعني මේ type කරලා විතර වැඩ කරන්න පුළුවන් kernel එකට තමයි ලිනක්ස් කියලා කියන්නේ. linux.org එකට ගියා නම් මේක ගැන ගොඩක් දැනගන්න පුළුවන්. මේ linux kernel එක කියන්නේ මොකක්ද? ඒකත් කලින් දැන් අපි command line එක කිව්වා දෙකේ shells තියෙනවා එකේ කිව්ව විදිහට. දැන් ඇත්තටම linux කියලා කතා කරොත් kernel එක ගැන විතරයි කතා කරන්න පුළුවන් නේද? ඔව්. කර්නල් එක ගැන විතරයි කතා කරන්න බලලා ඉතින් කර්නල් එක භාවිතා ඇතන ලිනක්ස් ට්‍රැවල්ට් කියන එක තමයි මේ ලිනක්ස් ඇත්තටම නිර්මාණය කරේ පිට අවුරුදු කීපයකට කලින්. ඉතින් එයාගේ ඇත්තටම හැකින් ප්‍රොජෙක්ට් එකක්. හැකින් ප්‍රොජෙක්ට් එකක් කියලා කියන්නේ එයා යුනික්ස් වලට සමාන ඔපරේටින් සිස්ටම් එකක් එයා හදුවා. ඒ හදපු එක තමයි මේ කමියුනිටි එකට දැම්මට පස්සේ කට්ටිය එඩිට් කරලා එළියට ආවේ. ඇත්තටම මේ ඕපන් සෝස් ඉදේ තමයි එළියට ආ. ඒ කියන්නේ ඕන කෙනෙක්ට සෝස් එක කරා වෙනස් කරපන් දැන් වුණත් ඕන කෙනෙක්ට සෝස් එක කරා වෙනස් කරලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ලිනක්ස් කර්නල් එකට කන්ට්‍රිබියුට් කරන නම් අන්තිම වචනේ තාමත් තියෙන්නේ ලිනක්ස් අතේ තමයි. එයා තමයි තීරණය කරන්නේ තමන්ගේ කන්ට්‍රිබියුෂන් එක ලිනක්ස් කර්නල් එකට දානවා කියලා. ඒ වගේම මේ උදිත කියලා තිබ්බා මේ ලිනක්ස් කර්නල් එක මාසයකට සැරයක් රිලීස් එකක් එනවා. ඔව්. ඒක හරියට හරි. එහෙම ඒගොල්ලෝ රිලීස් කරන. හැබැයි ප්‍රශ්නේ ලදින් ඩිස්ට්‍රිබියුෂන් හදන අය. ඒ කියන්නේ ෆෙඩෝරා වෙන්න පුළුවන්, රෙඩ් හැට් වෙන්න පුළුවන්. රෙඩ් හැට් ෆෙඩෝරා කියන තරම එක කම්පැනි එක. ඊට පස්සේ ඩේබියන් වෙන්න පුළුවන්. ඒ අය ලිනක්ස් කර්නල් එක එන වේගෙටම ලිනක්ස් කර්නල් එක ඩිස්ට්‍රිබියුෂන් වලට දාන්නේ නැහැ. ඒගොල්ලෝ වර්ෂණයක් කෙනට අලු තියෙන ලිනක්ස් ස්ටේබල් කර්නල් කරගෙන තමයි දහන්න. ඉතින් තව උදිත කියලා තිබ්බා මේ ඩිස්ට්‍රිබියුෂන් එකින්කට වෙනස් නිසා වෛරස් එකක් ලියන කෙනාට ගොඩක් අමාරුයි. ඒක වෛරස් එකක් ලියන කෙනාට නෙමෙයි සොෆ්ට්වෙයර් එකක් ලියන කෙනාට අමාරුයි. ඔව් ගොඩක් ඩ්‍රයිවර්ස් ලියන හැට ඕකටම අමාරුයි. අමාරුයි ඇප්ලිකේෂන් එක හදුවා තමයි මොකද එකින් එකට වෙනස්. ඒකට හේතුව තමයි එක එක වර්ෂන්ස් තියෙන. දැන් උදාහරණ ගත්තොත් එම එයා දැන් අපි ගත්තොත් එම උබුන්තු වල ගත්තොත් KDE කියන්නේ ඩෙස්ක්ටොප් එකේ උබුන්තු නම් පාවිච්චි කරන ඩෙස්ක්ටොප් KDE එකේ තියෙන වර්ෂන් එක. ඊළඟ ලයිබ්‍රරිස් කියලා කියන්නේ සොෆ්ට්වෙයාර් රන් කරන්න අවශ්‍ය වෙන දේවල්. ඒක තමයි ගොඩක් අය දැකලා ඇති සාමාන්‍ය දැන් ඉන්ටර්නෙට් නැති කෙනට ලිනක්ස් පාවිච්චි කරන්නේ ගොඩක් අමාරුයි. මොකද එක ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන් ගිහින් වින්ඩෝස් වලදී වගේ ඉන්ස්ටෝල් කරන්න බැහැ ලිනක්ස් වලදී. ඒවා ඩිපෙන්ඩෙන්සීස් කියලා දෙනවා. ඩිපෙන්ඩෙන්සීස් කියන්නේ ඒක රන් වෙන්න අවශ්‍ය කරන තවත් සොෆ්ට්වෙයාර්. ඒ රන් වෙන්න අවශ්‍ය කරන සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරනකොට ඒ සොෆ්ට්වෙයාර් රන් වෙන්න අවශ්‍ය කරන ඩිපෙන්ඩෙන්සීස් ඉන්ස්ටෝල් කරන්න වෙනවා. ඉතින් එතකොට මේ ගොඩක් වෙලාට මේ ලිනක්ස් වල පාවිච්චි කරන පැකේජ් මැනේජර්ස් කියලා. පැකේජ් මැනේජර්ස් කියන්නේ යම් APT get වගේ පාවිච්චි කරාම ඒගොල්ලෝ ඒ අවශ්‍ය software internet එකෙන් download කරලා කොහොම තමන්ගාව CD එකක් තියෙනවා CD එකෙන් බලලා ඒක install කරන එක තමයි කරන්නේ. ඉතින් එතකොට AR කිව්ව කතාව ඇත්තටම හරි කතාවක්. ඒ කියන්නේ ඒකෙන් virus හැම හදනකට ගොඩක් වෙලාට එන එක අමාරුයි. අනික එයා ගොඩක් කියලා තිබ්බා මේ virus ආවත් Linux වල ගොඩක් වෙලාට එන්නේ මේ echo flash වල ප්‍රශ්නයක්, එහෙම නැත්නම් Java වල ප්‍රශ්නයක්, එහෙම නැත්නම් තවත් මොකක් හරි application එකේ ප්‍රශ්න. ඒක 100%ක් හරි. මොකද ඒක ලිනක්ස් වලට විතරන්නේ මැක් වලටත් ප්‍රශ්නයක් අහලා ළඟදී නේද? ඔව්. Java වල තිබ්බ ප්‍රශ්නයක් සහ මේ ඇත්තටම මේ Adobe වල තිබ්බ ප්‍රශ්නයක් ඒක නිසා Windows වලට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ Adobe Acrobat Reader එහෙම ලොකු දින security ප්‍රශ්න සහ virus ඇතුළට එන හේතු තියෙනවා. ඔව් කලින් මේ අද අපි තෝරගත්ත ප්‍රශ්න වලත් එකක් තිබුණා. ඔය වගේ එකක් අහලා මේ يعني software එකක් ලියනකොට මොනවද සැලකිලිමත් වෙන්න ඕන? ඒකේ වැරදි හින්දා මැෂින් එකක් හැක් වෙන්න පුළුවන්ද එහෙම කියලා. ඒකෙත් තව ටිකක් කතා කරමු නේද වැඩි. ඔව්. මෙහෙමයි. එයා දැන් කතා කරලා තිබ්බා බුද්ධික මේ හැක් වුණාම ඇත්තටම මේ ලිනක්ස් එක අර මොනොලිත් කර්නල් එකක් තියෙන්නේ කියන එක එයා පෙන්නලා තිබ්බා. ඉතින් එතකොට ගොඩක් වෙලාට මේ මේකෙත් අර හෑෂ් චෙකින් කියලා කියන්නේ ඇත්තටම මේ එයා කියන්නේ එන්ටර්ප්‍රයිස් ලෙවල් එකට එනකොට මේ ෆයිල් වල හෑෂ් පාව චෙක් කරනවා. හෑෂ් චෙක් කරනවා කියලා කියන්නේ ඇත්තටම අපි තමු ලිනක්ස් කවුරුර හැක් කරලා කර්නල් එකේ මොකක් හරි ෆයිල් එකක් වෙනස් කරලා තියෙනවනම් ඒ ෆයිල් සිස්ටම් චෙක් එකක් රන් වෙනකොට අපිට තේරෙනවා මේ හෑෂ් එක සහ මේ දෙක වෙනස් කියලා. අනිත් එක තමයි ලොකු කොට කියන්නේ ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් වලදී සෝස් කෝඩ් එක හැමෝටම ෆ්‍රීලි අවේලබල් ඉඳා ගොඩක් දෙනෙක් අතින් ඕක බැලෙනවනේ බුද්ධික. මොකක් හරි සොෆ්ට් එකක් ලියනකොට හරි මොකක් හරි. ඉතින් එතකොට ඒවැය තියෙන වැරදි අහුවෙන්න තියෙන chance එක proprietary software එකට කියන්නේ Microsoft Windows වලට වඩා වැඩි කියලා. ඒ වගේම ඕකේ අනිත් පැත්තකුත් තියෙනවා බුද්ධික. කාට හරි මොකක් හරි දෙයක් හැක් කරන්න ඕන නම් අර සෝස් කෝඩ් එකම ඩවුන්ලෝඩ් කරලා හොඳට කියවලා බලලා මේකේ තියෙන vulnerability එකක් හොයාගෙන උනත් කරන්න පුළුවන්. ඔව් අර ගොඩක් වෙලාවට වෙන්නේ අර ඉක්මනට මොකක් හරි හොයාගත්තාම පැච් එකක් එන්න කලිනුත් ඒක ගොඩක් අය හැක් කරනවා නේද? සර්වර්ස් වලට මේ වගේ දේවල් වෙනවා නේද? ඔව් ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වුණා මම දැන් අපිටත් මේ දැන් උදාහරණ ගත්තොත් අපි පාවිච්චි කරන CentOS කියමු. දැන් සාමාන්‍ය CentOS කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය සර්වර්ස් පාවිච්චි කරන එක ටිකක් සාමාන්‍ය famous එකක්. ඒකට හේතුව තමයි මේක Red Hat Enterprise Linux වල 100% clone එකක්. ඒකට හේතුව තමයි Red Hat සමාගම Enterprise Linux විකුණුවත් open source software එකක් වෙනස් කිරීමකට හෝ යම්කිසි දෙයක ලක් කරොත් ඒ license අනුව ඒගොල්ලෝ බැඳී සිටිනවයි source code එක release කරන්න. ඒක නිසා CentOS කියන මේ කණ්ඩායමක් පව වෙලා ඒගොල්ලෝ ඒ Red Hat release කරන source code එක අරගෙන ඒගොල්ලෝ recompile කරලා distribution එකකට දාලා CentOS කියන. දැන් උදාහරණයක් ගත්තොත් ඒකෙත් උනත් බුද්ධික අපිටම kernel version එකක් 2.4.1 කර්නල් වර්ෂන් එක තිබ්බා කියලා ඒ වර්ෂන් එක බග් එකක් හම්බුනත් එහෙම බුද්ධික ඒක පැච් වෙන සෑහෙන කාලයක් යනවා. දැන් ඇත්තටම කිව්වොත් linux.org එකෙන් ඒගොල්ලෝ ඒක පැච් එකක් රිලීස් කරනවා. නමුත් අර ඩිස්ට්‍රිබියුෂන් එකට ඒ පැච් එක දාන්න සෑහෙන කාලයක් යනවා. සමහරවිට එන්නේ නැහැ වගේ. ඉතින් ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තට linux වල නෙමෙයි මේ ඩිස්ට්‍රිබියුෂන් කොහොමද මේන්ටේන් කරන්නේ, ඩිස්ට්‍රිබියුෂන්ස් වලට අප්ඩේට් දාන්නේ කොහොමද? ඒ වගේ ප්‍රශ්න වලදී තමයි එන්නේ නේද බුද්ධික? තවත් එයා කියලා තියෙනවා මේ ඔව් එයා මේ Microsoft Windows සහ Linux අතර මේ සම්බන්ධකම් ගැන එහෙම කතා කරලා තියෙනවා. මම හිතන්නේ මේක දිගටම කතා කරොත් අපිට ගොඩක් කතා කරන්න පුළුවන් නේ මුන්දිගේ. ඒක දැන් බොහොම ස්තුති උදිත. ඉතින් මේ උදිත කැමති නම් දවසක් ඕන නම් අපිත් එක්ක සම්බන්ධ වෙලා මෙයාගේ මේ අදහස් ටික බෙදා ගන්න පුළුවන් නේද? ලොකු වටිනාකමක්. ඇත්තටම ගොඩක් කය දැන් අපි මේ කතා කරනකොට ඔය වගේ ෆීඩ්බැක් එකක් දෙනවා නම් වටිනව නේද? ඔව් සමහරලාට බුද්ධික අපි අතින් උනා බැලද්ද දේවල් කියනකොට මොකද දැන් මම හිතන්නේ අපේ එක දෙයක් එක්කෙනෙක් කරෙක් කළා තිබ්බා අපි ගියේ සතිය කතා කරා ටීවී ලංකා ගැන නේද? ඔව් ඒක මම හිතන්නේ ප්‍රශ්න වලට බුද්ධික එක ඇතුල් කරා ඒක නෑ ගාලින් ඒක අපි පොඩ්ඩක් ඇත්තටම තව ඉස්තරයක් හොයලා බලන්න ඕ ඒක ඇත්තටම ඒකල කියලා තිබ්බා අපි ඒක ගැන වැඩි හොයලා බලන්න තෝ කිව්වා ඒකේ යම්සි වැරදි වගේක් අපිට පේනවා දිවා අපි බලමු අපි ඒක හොයලා බලලා නේද පුළුවන් වුණත් අපි මේ ටීවී ලංකා කට්ටියව කන්ටැක්ට් කරලාම අහලා බලන්න ට්‍රයි එකක් දෙමු නේද ඔව් ඇත්තටම මේ ප්‍රශ්නයක් එහෙම තියෙනවාද කියලා ඊළඟට චැට් එකේ යන ප්‍රශ්න දෙකකට යනවා නැත්නම් අපේ සුපුරුදු ප්‍රශ්නයකට ගිහිල්ලා යනවාද බුද්ධික නැත්නම් නිවුස් ගැන කතා කරමු නිවුස් කලින් මට නම් එච්චරම කතා කරන්න නිවුස් නැහැ මේ තියෙනවද මොනවා හරි විශේෂ නිවුස් එකක් නම් මාත් දැක්කේ නැහැ අර හැමදාම මේ නිවුස් ටික තමයි මේ දවස්වල තියෙන්නේ නේද එයා වැඩක් ඇති දෙයක් ගැන කිසිම තැනකදී කතා බහ වුණේ නැහැ මහා නිවුස් නැති කාලයක් නේද ඔව් නිවුස්ලස් අපේ ප්‍රශ්නෙට මාරුණා චම්ලි මේ රස්ත තමයි අහලා තියෙන්නේ ප්‍රශ්නේ මේ යහන මගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ කිසිදු ගුවන් විදුලි නාලිකා ලයිව් ස්ට්‍රීම් එකක් ක්‍රියාත්මක කරයි මේ ෆ්ලෑෂ් ප්ලේයර් සම්බන්ධ ගැටලුවක්ද කියලා ඉස්සලම දුක් කතාව කියලා එමු ගනේද ඇන්ඩ්‍රොයිඩ් වලට ෆ්ලෑෂ් ප්ලේයර් ආයි ඒක තමයි නිවුස් එකේ තිබුණේ ඇන්ඩ්‍රොයිඩ් වලට ආයි ෆ්ලෑෂ් ප්ලේයර් එකක් එන්නේ නැහැ මම හිතන්නේ ඇඩෝබි සමාගම කරපු ලොකු උදව්ව තමයි ඒක ෆ්ලෑෂ් ප්ලේයර් එක දාන්න ට්වීට් එක මෙහෙමයි එයා කිසිදු ගුවන් විදුලි සේවයක් ඇහෙන්නේ නැහැ කියලා කොට ටෙක් කතා එනවා මම දන්නේ කාලින්ද මෙයා මේ සයිට් එක කියලා බලන්න මේ මේ එයා ඩුබායි වල ඉන්නේ කියලාත් දාලා දෙනවා මේ ලංකාවේ ටී මේ රේඩියෝ චැනල් වල සයිට් වලට ගිහිල්ලා තමයි මම දන්නේ එයා ට්‍රයි කරන්නේ ආ එහෙම නැහැ ඉතින් අනිවාර්යෙන් කියන්න ඕනේ ඒක එහෙමයි කියලා මොකද ලංකාවේ තියෙන හැම ගුවන්විදුලි සයිට් එකකම ප්ලේයර් එක තියෙන්නේ ෆ්ලෑෂ් ප්ලේයර් එක ඔයාට ලේසි විදිහක් කියන්නම ටනලින් රේඩියෝ කියලා ඇප්ලිකේෂන් එකක් තියෙනවා මේ මගේ මෝඩ පැඩ් එකේ තියෙනවද කියලා මම මේ බලන්නේ ටියුනින්ද ටනලින්දනේ ටියුනින්ද මතකද ඒකට මම හොයි මේ හොයගෙන යන්නේ අපේ ටෙක් කතාගත්ත එකේ තියෙනවනේ ටියුනින් රේඩියෝ නේද ටියුනින් රේඩියෝ ඔව් ටියුනින් රේඩියෝ ඇප්ලිකේෂන් එක දාගත්තා නම් ඒකේ ගොඩක් වෙලාවට මේ ලංකාවේ රේඩියෝ චැනල් ඔක්කොම වගේ තියෙනව නේද බුද්ධි ඔව් ඒකේ මේ හැබැයි මම දන්න රේඩියෝ චැනල් ලා ගියා මේ ළඟදී ඒගොල්ලෝ බලහත්කාරයෙන් එකකින් ඉවත් කරා මන් නම් තේරෙන්නේ නැහැ ඇයි කියලා තමන්ගේ චැනල් එක අස්සන්න නෝනේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අඩවියට එන්න තු එකකින් අහනවා කියලා ඒගොල්ලෝ ඒව අයින් කෙරුවා. ඒක ඇත්තටම මේ channel එක promote කරනවා නම් ගොඩක් API එකක් දෙනවා. ඒ broadcasters ලාට ඒ වගේ දේවල් තියෙනව නේද? ඔව්. මොකද අපිට program schedule එක එහෙම දාන්න පුළුවන්. එතකොට ඒ application එකේ තියෙනවා timers තියාගන්න පුළුවන් අපිට මේ වෙලාවට timer එකක් තියන්න මේ channel එකට. එහෙම කියලා. ඉතින් ඇයි දන්නේ එහෙම කට්ටිය අයින් කරේ නේද? මටත් හිතාගන්න බෑ. මට ඉතින් අදාළ දෙයක් තියෙන ඉන්න මට ඔක් ගැන මුකුත් කියන්නත් බැරි ඉඳ මං සද්ද නැතු විට ඉතින් ඒක පොඩ්ඩක් try කරලා බලන්න මම හිතන්නේ යාට ඒක Android තියෙන iPhone තියෙන මේ මම හිතන්නේ Symbian වලටත් තියෙනවා නේද ඔව් Symbian වලටත් එකක් තියෙනවා ඉතින් tech කතාත් ඒක තියෙනවා tech කතා කියලා පොඩ්ඩක් search කරන්න හරි tuning radio තමයි මේ podcast උත් තියෙනවා ලෝ ඒක හොඳයි chat එකේ තව ප්‍රශ්නයක් අහන iPad jailbreak කරාම අපේ account hack වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා මේ ජේල් බ්‍රේක් කරා කියලා නම් ඉඩකඩ වැඩි වීමක් වෙන්නේ නැහැ. නමුත් පාවිච්චි කරන ඇප්ලිකේෂන් වලට ඒක ආයි තීරණය වෙන්නේ නේද කුටි. මේ මේක නිකන් අර වක්‍රාකාරයෙන් බලපානවා නේද? ජේල් බ්‍රේක් කරාට පස්සේ අපි කරන්නේ ඔය වෙන සෝස් වලින් එන ඇප්ලිකේෂන් දානවා නේද? ජේල් බ්‍රේක් කරලා නැත්නම් අපි ස්ටෝ එකේ ඔය ඉදරනේ දාන්නේ. එහෙම නැතුව අන්ට්‍රස්ටඩ් සෝස් වලින් එන ඇප්ලිකේෂන් දානකොට ඉතින් ඒ දාන ඇප්ලිකේෂන් එක ගන්නවා ඉතින් හැකියාවක් තියනවා මේ ඩිවයිස් එක හැක් වෙනවාද මොකද්ද වෙන්නේ කියලා. ඔව්. එහෙම බලපෑමක් නම් තියනවා ඉතින්. ඒක හැබැයි කෙලින්ම කියන්න බෑ මේ ජේල් බ්‍රේක් කරා කියලා මේ හැක් වෙන්න බලපෑමක් තියනවා කියලා ඒක. ඔව්. ඔව් මම නම් පුදුලිකව ජේල් බ්‍රේක් කරන්නේ නැහැ ඉතින්. මේ මේකනම් ජේල් බ්‍රේක් කරන්න උනා මේ අපිට BNC ඇප්ලිකේෂන් එක රන් කරගන්න ඕන නිසා. මගේ ජීවිත කාලේ මම කරන්නේ ගොඩක් වැඩි ජේල් බ්‍රේක් කිරීම වෙන්නේ බුද්ධික මේ එකක් තමයි හොරෙන් ඇප්ලිකේෂන් දාන්නයි අන්ලොක් කරගන්න ඕන නම් ගන්න ඕන නමයි අන්ලොක් කරගන්න ඕන නම් නයි ප්‍රශ්නයක් ඒත් එනවා මොකද ඇප්ලිකේෂන් වලට අර අපි කියනවනේ අර සෑන්ඩ් බොක්ස් කරලා දිනවා කියලා ඒ සෑන්ඩ් බොක්ස් එකෙන් පොඩ්ඩක් එළියට යනවා නේද එතකොට වෙන වෙන ඇප්ලිකේෂන් වලට ඇක්සස් තියෙනවා අනිත් එක තමයි මේ ජේල් බ්‍රේක් කරාම ගොඩක් කට්ටිය කියන්නේ මේ බැටරි එහෙම ඉක්මනට බහිනවා කියලා එහෙම බලපෑමකුත් තියෙනවා නේද කාලින් ඔව් චැට් එක යනවා පොඩ්ඩක් ඉලෙක්ට්‍රොනික ගැන කතා ටිකක් අපි ඒවත් කතා කරලිමු නේද එකක් තමයි එක්කෙනෙක් අහලා තිබ්බ හොට්ටයා ගන්න එකක් රුපියල් 6500 කියන රසික උත්තරයක් දීලාම තියෙනවා. ඒක නිසා ඒක ගැන අහන්න දෙයක් නැහැ. හොට්ටයා ගන්න එකක් කීයක් විතර වෙනවද කියලා. මං හිතන්නේ මේ හොට්ටයා ගන්න එකක් ගන්න ගියාම ඒ වැත්තර එක එක ගුණාත්මක භාවය තියෙනවා නේද? වැදහනමදයි ඉතින් ඉතින් තියෙනවා. හැබැයි මෙයා අහන්නේ අර SMD වර්ක් ස්ටේෂන් නේද? අනේ SMD වර්ක් ස්ටේෂන් නැහැ කියලා කියන්නේ අතරම අර surface mounted devices එක. සර්කිට් එක ගත්තොත් එන්නේ අර පොඩි උඩින්ම තියෙන බත්තට වලට අතර පොඩි නිකන් අර මෑට වගේ තියෙනවා. මේ සර්කිට් බෝඩ් යන්නේ මේ හරිනේ. මේ තියනද ඒවට තමයි. ඉතින් ඒකට අර හුලං, ඒ කියන්නේ රස්නේ හුලඟෙන් ඊයම් උණු කරලා පාස් කරන්න පුළුවන් ඒවා තමයි හොට්ටය ගන්න SMD වර්ක් ස්ටේෂන්ස් කියලා කියන්නේ. ඒ වගේ එකක්ද දැන්. ඒව ගැන 6500ට ගන්න පුළුවන්. ඒ වගේ ඔය චීන වගේ එකක්. ඊළඟට සෙට් එකේ තව ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නයක් අහන්න කුමාර. හොඳ සෝල්ටි 9 එකක් තෝරගන්න කොහොමද? 150 විතර දෙන සෝල්ටි 9 හොඳද? හොඳ එකක් කීයක් විතර වෙනවද? මෙහෙමයි වැඩේ. සෝල්ඩරින් අයන් ගත්තාම එක එක જાතියව දින එකක් තමයි බුද්ධික කෙලිම කරන්ට් එකෙන් වැඩ ගන්නෙ. අනිත් එක කලින්ද දැන් හොඳ එකක් කියලා කියන්නේ තමන් කරන්න යන වැඩේ වෙනත් බලන්න ඕනේ නේද? මොකද මේ වගේ වැඩක් සාමාන්‍ය වයර් එකක් පාස් ගන්නවා කියන මේ වගේ සෝල්ඩරින් අයන් ගත්තොත් එහෙම බල්බල් පාස් කරන ඒ වගේ වැඩ දිනන ඒවට හරියට කෙලිම වයර් එක කරා මේ මයික් එක මියුට් කරන් කතා කරන්නේ නැහැ. මේ වගේ සෝල්ඩරින් අයන් සාමාන්‍ය වැඩකට හොඳටම ඇති. ඒක හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ මේ ටිප් එක හැම දැන් ලං කරාම වෙන්නේ නිකන් මලකඩ කාලා වගේ තමයි තියෙන්නේ. අනිත් එක තමයි මේවෙන් ඉලෙක් කරන්ට් එකට ගෙලීම ගහම මේක ඇත් එකක් එහෙම මොකුත් නැහැ. සාමාන්‍යයෙන් අර සමහර ICs තියෙනවා එහෙම පාස් කරනකොට අර ස්ටැටික් ඉලෙක්ට්‍රිසිටි කියලා එනවා ඇත්තට. ස්ටැටික් සහ මේ මේකෙන් තව AC එකත් එක්ක එන ෆ්‍රීකවෙන්සි මැග්නටික් ෆීල්ඩ්ස් එහෙම එනවා. ඒකට ඉතින් පාස් කරන සමහරලාට ඒ කැරි නරක් වෙන්න හැකියාව තියෙනවා. තව දෙයක් තමයි මේකේ තියෙන උෂ්ණත්වය අපිට පාලනය කරන්න බැහැ. පාලනය කරන්න බැහැ කියලා කියන්නේ කරන්ට් එක වැඩි වෙලා හොඳට බොහොත් විතර තියෙනවා අඩු වෙලාට මේ වෙනවා. අනික මේ තුත එහෙම හොඳට කළු වෙලා යනවා නේද ටිකක් පාස් කරනවා. අනිත් එක මේ දැන් ඔය වගේ රේන්ජ් එකකට යනවනම් අර අපි එක එක වැඩ කරගන්න දෙක තුනක් ගන්නවා නේද? වොට් ගන්නවා නේද කලින්? ඔව්. ඊළඟට මේක තමයි මම හිතන්නේ අඩුවටම ගන්න පුළුවන් බවුත් එක. අර රුපියල් 90ට වගේ තියෙන සමහර 150ට විතර ගන්න පුළුවන්. මේවා නම් ගන්න මෙපා. වැඩන්නේ. මේ වගේ එකක් අඩු ගානේ ගත්තොත් ගත්තාගේ හැබැයි ටිප් එක ගන්නකොට පොඩ්ඩක් මේ වගේ මලකඩ කාපු එකක් වගේ යකඩ කැල්ලක් ගන්න එපා. ගන්න සාමාන්‍යයෙන් ඒවට කියන්නේ සෙරමික් වගේ ටිප් එකක් තියෙනවා. ටිකක් හොඳ දෙයක් කරන්න ඕන නම් මෙන්න මේ වගේ SMD වර්ක් ස්ටේෂන් එකේ SMD වල මේ ඇත්තට මේක මේ ඈත පේන ඇති මේ මේක තියෙන්නේ ඇත්තටම මේ ටෙම්පරචර් කන්ට්‍රෝල් සෝල්ඩරින් කියන්නේ. ටෙම්පරචර් කන්ට්‍රෝල් සෝල්ඩරින් කියන්නේ කියලා කියන්නේ ඇත්තටම අපිට මේකේ තාපය කොපමණ ප්‍රමාණයකට තියෙනවද කියලා තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක ගත්තොත් දැන් මේක ඉස්සරහ ලියලා තියෙනවා මේක ටෙම්පරචර් එක මෙච්චරයි සෙට් කරන්න. මේකේ තුඩ මෙන්න මේ වගේ පොඩි තුඩක් තියෙන්නේ. කට්ටි එක පාට බැලුවත් දැන්නේ කාලින් ගියා මොකද එක පාට ෂර්ට් එකස් එක ගන්න මේ කියලා මේ මයික් එක හැලිච්ච නිසා මේකේ තුඩ මෙන්න මේ වගේ තියෙන ඕන තුඩවල් මාරු කරන්න පුළුවන්. ගන්නකොට බෞද්ධයක් ගන්නකොට ඒක අතත් කියමු නේද? මේ තුඩ සාමාන්‍ය හීනි දිගේ එකක් ගන්න එපා. දැන් මේකේ තියෙන ඇත්තටම පේන්නේ නැතුවදී පොඩ්ඩක් පැතලි තුඩක් තමයි තියෙන්නේ එක පැත්තකින් පැතලි. හීනි දිගේ එකක් ගත්තහම ප්‍රශ්නේ තමයි අපි දැන් මොකක් හරි පාස් කරන මේ දෙක එකට ළඟට තියනවනේ බුද්ධික. අර හීනි තුඩින්ද තාපය හරියට අනිත් එකට යන්නේ නැහැ. මොකද තාපය ගමන් කරන්න අමාරු නිසා. ඒ නිසා පොඩ්ඩක් ෆ්ලැට් එකක් ගන්න. මේ තුඩවල් හොඳේව ගන්න සාමාන්‍යයෙන් මේක ඇතුළු තුඩවල් තියෙනවා. තුඩවල් වෙන වෙනම ගන්න පුළුවන්. තුඩවල් මේ මේ ගැස්සදී මම හොයලා අර ගොඩක් ඒවා දින්නේ. දැන් ටිකක් වැඩ කරනකොට ඒකේ අර කට්ටයක් වගේ හැදෙනවා නේද අන්තිමට? ඔව්. ඒ ඇත්තම තුඩ හොඳ නැති හින්දා තමයි බුද්ධික එහෙම වෙන්නේ ඇත්තටම. තුඩවල් එකම කාලින්ද තව අර සෝල්ඩර් නෑන් එකක් තියෙනවා අර ඔටෝ ඉලෙක්ට්‍රිකල් කරන කට්ටිය ළඟ තියෙනවා. ඔව්. අනිත් ඒවා මට මේක කියන්න මතක නැතුනා බුද්ධික මේක එලිමන්ට් එක රත් වෙන්නේ DC එක වලින් DC විදුලිය. නැහැ. ඒක නිසා මේක අර SMD වලදී මොකක් හරි ස්ටැටික් ඉලෙක්ට්‍රිසිටි කිසි දෙයක් එන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ වෙන්න පුළුවන් හානිය ගොඩක් අවමයි. අනික තමන්ට කැමති ටෙම්පරචර් එක තියන්න පුළුවන් හින්දා සර්කිට් බෝඩ් නරක් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ රුපියල් 2000කට වගේ ගන්න පුළුවන්. මම මේකත් රුපියල් 2000කට. ඉතින් ඒ වගේක් ගත්තොත් ඉතින් සාමාන්‍ය දුරට ඇති. හැබැයි ඉතින් මම පොඩි කාලේ ඉලෙක්ට්‍රොනික කරන කාලේ නම් අර රුපියල් 100 නෑ බෞද්ධයන් අපි පාවිච්චි කර තියෙනවා කියලා. ලොකෝලක් වෙන්නේ. ඒකයි අර බිට් එකේම මේ තඹ එකක් තමයි දෙන්නේ ගොඩක් වෙලාවට නේද? පීරක් අරගෙන ගාලා එහෙම අදා ගන්න ඕන. ඔව් කරන්න ඕන. ගොඩක් කලාවට තමන්ගේ අවශ්‍යතාවය අනුව තමයි ඉතින් ගන්න ඕන. එයාට කියන්න පුළුවන් එයාගේ අවශ්‍යතාවය මොකක්ද ඇත්තටම කියලා. මේ සාමාන්‍ය ඔය සර්කිට් පාස් ගන්න වගේ එකට නම් ඒක ඇති ඉතින්. ගොඩක් printed board එක එහෙම වැඩ කරන්නේ නැත්නම් ඒවා හොඳයි නේද? එතකොට අර පාස් කරනකොට එච්චර අර පිළිසිදු කරන්න ඕනේ නැහැ නේද? කුපුල්ට මේකට ඇඩ් කරන්න දේවල් ඇති ගොඩක්. ඇඩ් කරන්න කියන්නේ ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ දෙයක් තමයි මේ බෞද්ධකෙන් බෞද්ධකේ වැඩ ගන්න නැතුව අනිත්තට ගන්න යනවා ගොඩක් අය ප්ලාස්ටික් කුණු කරන්න. එතකොට ඔය වගේ වැඩ ඉතින් එහෙම කරන්න එපා. ඒකට මේ පොඩ්ඩක් ගරුත්වයක් දීලා මේ බෞද්ධකේ වැඩ ඉස්ස ගන්න එක මම හිතන්නේ කරන්න ඕනේ. ඒකට නම් ඉතින් මාවත් පොඩ්ඩක් ආව වෙනවා. ඒකට වෙන බෞද්ධයක් තියාගෙන ඉන්න ඕනේ. ඒකට මම යන වෙන බෞද්ධයක් තියන් ඉන්න ඇත්තටම මේ ඒ වගේ වැඩ කරන්න තමයි ඒ වගේ දේවල් තියන් ඉන්නේ. මම මේ කට්ටිය බලලා ඉතින් මොනවද මේ ඇද ඇද කරන්න කියලා මේ ඇත්තටම ඇද ඇද කරන්නේ අර මේ තුඩවල් ටික පෙන්වන්න උත්සාහ ගන්න. ඒ තුඩවල් ටික නෑනේ බුලේ. කවුරුර ගල් ගල්ලක් දන්නේ. අපේ නොනවත් යන ඒ වගේ. මේ ඇත්තටම මේ තුඩවල් නෑ. සමා වෙන්න මේ තුඩවල් නම් තිබුණේ නෑ මෙතන නෑ. කොමාරි තුඩවල් වලින් කතා වෙ තමයි ඇත්තටම බුද්ධික පාස් කරන ගොඩක් වෙලාට බැරි වෙන්නේ මේ තුඩවල් හරි නැති හින්දා තමයි. ඇත්තටම බෞද්ධයේ ගොඩක්ම සැලකිලිමත් වෙන බෞද්ධකට තමයි තුඩ කොච්චර හොඳද කියන එක. අනිත් එක අපි සාමාන්‍යයෙන් ගන්න මේ සෝල්ඩරින් වල අපේ EM එකේ ගේජ් එක එහෙම ඒවගෙන එහෙමත් පොඩක් අදහසක් දෙන්න පුළුවන් නේද? මටත් ඒ ගැන ලොකු අවබෝධයක් නැහැ. නමුත් සමහර ගොඩක් හීනියව පාවිච්චි කරන්න කැමති ගොඩක් අය ගේජ් එක සමහර ගේජ් එක වැඩිව පාවිච්චි කරනවා. ඒ ගැන අයියාගේ අදහස මොකක්ද? මෙහෙම කතාවක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් EM පාවිච්චි කරන්න පුළුවන් තරම් හීනිය එකක්. හැබැයි ඉතින්දී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ හීනි පාවිච්චි කරනකොට මේ EM ගන්නකොට දැකලා තියෙන මේ 50 60 60 40 කියලා තියෙනවා. මේ මේක බැලුවොත් දැන් මේ EM රෝලේ පේනවා. ඔක ටින් යන් මේ සම්භාවිතාවයි කියන්නේ කොච්චර කොච්චරද කියලා තමයි පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් අප පාවිච්චි කරන්නේ 40 60. යන් රත් වෙන්නේ සෙල්සියස් අංශක 250 වගේ උෂ්ණත්වයකින් තමයි රත් වෙන්නේ. සාමාන්‍යයෙන් බෞද්ධකට යන්න ඕනේ 250 විතර වගේ තමයි මේ ටෙම්පරේචර් කන්ට්‍රෝල්ඩ් එකක්. යන් ගොඩක් මහත් වුණහම ප්‍රශ්නේ තමයි යන් ලං කරනකොට එන ප්‍රමාණය ලොකු ගොඩක් වෙනවා. පොඩි දෙයක් පාස් කරනකොට හරි කරදරයි. මොකද යන් ලොකු ප්‍රමාණයක් වෙන ඉඳලා එකක් තමයි තලියක් වගේ හැදෙනවා. මේ අනිත් එක තමයි ඒ ඊයන් වල අර අපි දන්නේ නැති වුණාට මේ හැම ඊයන් එකක් ඇතුළෙම ෆ්ලක්ස් එනවා. ෆ්ලක්ස් කියලා කියන්නේ මේ ඇත්තට මේකෙන් වෙන්නේ මේ අපි පාස් කරන සර්ෆේස් එක ක්ලීන් කරනවා. ක්ලීන් කරනවා කියන්නේ අපි දන්න හැමතිස්සෙම මේ මොන හරි ඇල්ලෝ යකඩ ගැල්ලක් කරේ මොන හරි ගත්තා ඒක වටේට කොරෝෂන් වගේ බැඳිලා තියෙන කොච්චර සුද්ධ කරා. ඉතින් මේ දෙක හොඳට ඇලෙන්න තමයි මේ ෆ්ලක්ස් එන්නේ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් බලන්න මේ ඊයන් ගන්නකොට මේ ලංකාවේ ඉතින් හරි අමාරු වගේ දේවල් හොයන්න මේ මල්ටිකෝ ෆ්ලක්ස් වගේ තියෙනවද කියලා. මේ ඇත්තට මේ ඊයන් කම්බිය කොච්චර හීනි වුණත් පේන ඇති. ඒක අර කම්බිය පොඩ හැපුවම තේරෙනවා. ආ හැපුවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් මම නම් කියන්නේ පුළුවන් තරම් හීනි, ඒ කියන්නේ මිලිමීටර් 0.5 වගේ තමයි. ඒ කියන්නේ මිලිමීටර් භාගය වගේ තමයි මම නම් පාවිච්චි කරන්න කියලා රෙකමෙන්ඩ් කරන්නේ. මේ පාසන්ගේ එකක් තමයි ටිකක් ලස්සන්ට ඒක වෙනවා. මොකද ඕනට ඩා ඊයන් එන්නේ නැහැ. ඒක හැබැයි මෙහෙමයි. දැන් අපි වයර් දෙකක් ටිකක් මහත වයර් දෙකක් ජොයින්ට් එකක් දානවා නම් මහ තියම් පාවිච්චි කරන එක ලේසි. නමුත් සර්කිට් වගේ පාස් කරනවා නේ, කියන්නේ IC එකක් පාස් කරනවා, ඒ වගේ නම් අනිවාර්යෙන් හීනි ඊයන් එකක් පාවිච්චි කරන්න ඕනේ. අර පාස් කරන වෙලාවටත් දැන් ඒක අපි හිතමු printed board එකකට කියලා. ඒක අර ඊයන් ඩොට් එක වැටුනහම හොඳටම දෙන අර pin එක වැහිලා යන වගේ තියන්න නැතුව මේ මොකද අර ඒක අර කියන්නේ බෝඩ් එකත් එක්ක මේ බන්ධනය අර හොඳට ඇති වෙන වෙලාව පේනවා. ඇත්තට ඊයම් පොඩ්ඩක් තිබුණාම ඇති එකට නේද? ඔව් ඇත්තටම ඊයම් ගොඩක් දැම්මා කියලා බන්ධනේ හොඳ වෙන්නේ නැහැ. ඒ වෙලාවට ඒවට අර පාවිච්චි කරන ෆ්ලක්ස් පෙන් එහෙම කියලා තියෙනවා. ෆ්ලක්ස් පෙන් කියලා කියන්නේ ඇත්තටම මේ ඊයම් වල තියෙන ෆ්ලක්ස් උත් මදි වුණොත් එහෙම ෆ්ලක්ස් පෙන් එනවා. නැත්නම් සිරින්ජ් එකක් වගේ එනවා. පෙන් එකක් ගත්තොත් එහෙම මෙන්න මේ වගේ නිකන් පර්මනන්ට් මාකර් පෑනක් වගේ එන්නේ. නමුත් මේක ටිප් එකේ ගුවාම ෆ්ලක්ස් එනවා. ඉතින් අර හොඳට පාස් කරන උන් දැන්නේ ෆ්ලක්ස් ටිකක් එහෙම දාලා ගත්තාම මේ පෑසුම හොඳට තියෙනවා. නැත්නම් අර ඊයන් ගොඩක් දාලා වෙන්නේ පිඹින්න වෙනව නේද? ඒක කරනවා නේ. ගොඩක් කියලා පාස් කරනකොට අමාරුයි ටිප් එක. මේ තුඩවල් ටික හම් ගොඩක්. මේ දින එක එක වර්ගයේ තුඩවල්. මෙතන දින තුඩවල් වයින 20ක් විතර. කාලිකට විසුදු කියලා දැනද මෙච්චර තුඩවල් මගේ බෞත් එක එකයි තියෙන්නේ. මේක ගත්තත් එහෙම මේක නිකන් අර උදල් ගෑ මේ නිකන් අර ස්ක්‍රූප්පු නිලයක් වගේ. මේක තියෙන ඇත්තටම මං කිව්වා වගේ ලොකු මාක්කාරි සර්ෆේස් එකක් පාස් කරනවා නම් මේ වගේ පාවිච්චි කරන්න ඕනේ. මොකද අර ටෙම්පරේචර් එක හොඳට අදාළ සර්ෆේස් එකට හොඳටම කනෙක්ට් වෙන්න. ඊළඟට තියෙනවා මේ පොඩ්ඩක් මේ වලවල් වගේ තියෙනවා. වලවල් වගේ තියෙනවා තියන්නේ ඇත්තටම මේ SMD කරන, ඒ කියන්නේ සර්ෆේස් මවුන්ට් කරන, ඒ කියන්නේ අර පොඩි ICM පාස්තර වල දානවා. මේ වලට EN ටිකක් පුරවලා මෙහෙම ඇදගෙන ගියාම මේකේ වලක් වැඩි දින් පේන්නේ නැති වෙයි. කියලා ඇදගෙන ගියාම ඒ සර් ෆ්ලක්ස් එක හොඳට දාලා තිනනවා. අර මේකේ තියෙන EN ටික ෆ්ලක්ස් තියෙන නිසා හොඳට පින් තියෙන තැන් වලට විතරක් රැඳෙනවා. රැඳෙනවා. ඒ වගේ පොඩි දේවල් පාස්සන්න ලේසි. ඉතින් ඔය වගේ තුලවල් සෙට් එකකුත් අරන් ගියාම වැඩක් නොකරත් අපි වගේ පෙට්ටි වල දාගෙන ඉන්න පුළුවන්. උබලට මම හිතන්නේ ඊයන් කතන්දරේ හරියට ගියාද කොහොමද දන්නේ? ඔව් මටත් ඒ කරුණු ටික මම හිතන්නේ නැති කියුණා. මේ අනිදේ තමයි දැන් අපි උපකරණ ඕඩර් කරද්දි දැන් ගොඩක් අය ROHS එක يعني ට්‍රීවා තියෙනවා දැන් ගොඩක් කම්පනස් තියෙන. එහෙමයි මම හිතන්නේ අපේ කරන පෑසුම් කටයුතුට ලෙට්‍රීවට යනවට වඩා අනිත් වර්ගය තමයි මම හිතන්නේ වඩා හොඳ. එහෙම නේද අයියා? හැබැයි දැන් නම් ගන්න අඩුයි. ඔව් ඒකත්. චැට් එකේ පොඩි කතාවක් කියන එකත් කතා කරලා ඉන්නවද කියලා බැලුවේ. මේ ඇත්තනම් මගෙන් ඇහුවා මේ පොඩ්ඩ අහන මේ කාලිංගයි ඔයාගේ මැක් එක වින්ඩෝස් තරම් ක්‍රෑෂ් වෙන්නේ නැද්ද කියලා. මෙතන බුද්ධි කරන මේකට ඉක්විපෙන එකක් නැහැ. මගේ නම් ක්‍රෑෂ් වෙනවා. බෑ අර වින්ඩෝස් එකේ බ්ලූ ස්ක්‍රීන් එන්නේ නැහැ නේ මුන්ට. ඔව්. ඒක නැහැ නම් මැරෙන්නේ නැහැ. ඇප්ලිකේෂන් එක ක්ලෝස් කරලා යන්න පුළුවන්. ක්ලෝස් කරලා යන්න පුළුවන්. එහෙම ගත්තොත් නම් ඉතින් මැක් එක ස්ටේබල්. ඒකට හේතුව තමයි වින්ඩෝස් තරම් දේවල් නැහැ මැක් එකේ ඇත්තටම. පොඩි පොඩි දේවල් ටිකක් තියෙන්නේ නේ. ලද්දේන් සතුටුලා ඉන්න පුළුවන්. වින්ඩෝස් වල සාමාන්‍යයෙන් අපි අහුවෙන ඕන එකක් දාන තමයි අවුරුදු ගාණක් කරදී පාවිච්චි කරන්න තියෙන ඇප්ලිකේෂන් උත් තියෙනවා නේද? මැක් එකේ දිහිම වෙන්නේ නැහැ නේ ගොඩක් කරලා. හැබැයි මැක් එකේ හાર્ඩ් ඩිස්ක් පාවිච්චි නම් අගනේ. අගනා. මගේ දැන් 250GB ෆිල් වෙලා දෙන කිසිම දෙයක් නැහැ. හිතා ගන්න බෑ නේ අප්ඩේ. ඒ කියන්නේ මම ඇත්තටම වර්ෂන්ස් දෙකක් විතර අප්ඩේට් වුණා නේ මගේ අතින්. ස්නෝ ලෙපර්ඩ් ආවා, ඊට පස්සේ ලයන් ආවා, දැන් මවුන්ටන් ලයන් ආවනේ, ඊට පස්සේ වැඩි වුණා. දැන් හાર્ඩ් ඩිස්ක් ඉඩ නැහැ. ඔව් ඒක නම් වෙනවා ගාලින්. එතකොටින් ගොඩක් වෙලාවට අර ටූල් එකක් දාලා ඇප්ලිකේෂන් වලට යූස් කරලා තියෙන ටික බලලා අයින් කරන්න ඒ වගේ දේවල් තමයි කරන්න වෙන්නේ. මට හිතා ගන්න බෑ එච්චර ඉඩක් ගන්න කියලා. මන්නම් තේරෙන්නේ නැහැ. ඒක තමයි. මෙහෙමයි ඉතින් අර අපේ කෙනෙක් කිව්වා මේ චැට් එකේ නමක් නැති කෙනෙක් කියනවා මැක් කියන්නේ කම්පියුටර් කියන්නේ හුඟක් අනේ උදේ ඇත්තනවා කියලා දෙන්නේ. මේ හුඟක් සල්ලි දින සුපිරි බලන්ති අය තමයි මැක් පාවිච්චි කරන්නේ කියලා. එහෙමද අපි මැක් පාවිච්චි කරන්නේ? ඔය දෙකම නෑ නම් ඉන්නේ පැලන්තියක් නෑ සල්ලි නෑ සුපිරි නෑ. එහෙම නෑ ඇත්තටම අර ගොඩක් නිකන් අර රිලයබිලිටි එක ඕන වෙලාවට මැක් පාවිච්චි කරනවා නේද? මේ අනිත් එක තමයි මේ ඒකෙදි දැන් අපි හිතමු මැක් පාවිච්චි කරන්න ඕන වෙලාවල් තියෙනවානේ. දැන් අපි iOS ඩිවලොප් කරනවා නම් කවුරු හරි කරන්න වෙනවනේ ඉතින්. වෙන සොලූෂන් තියෙනවා තමයි වෙන වෙන ටූල් චේන්ජ් දාගෙන කරන ඒවා. ඒකනේ හරියන්නේ නැහැ නේද පොඩි. අනිත් එක තමයි ඩිසයිනර්ස් ට. මම මේ ළඟදි මොකක් හරි ආටිකල් එකක් දැක්ක කාලින්ග මේ ඔය වෙබ් ඩිසයින් වල ලෝකෙ ඉන්න පළවෙනිම 10 දෙනා වගේ කියන කට්ටියගේ අර මේ වර්ක් ඩෙස්ක් එක දාලා තිබුණා. ඒ හැම එකම මැක් එකක් තමයි තියෙන්නේ. මේ වෙන PC එකක් නම් පේන්න තිබුණේ නැහැ. ඉතින් ඒ වගේ මේ එහෙම අර එහෙම අර පන්ති තත්ත්වයකට පාවිච්චි කරන්න ඇති. හැබැයි වැඩක් කරන්න ගියාට පස්සේ ඒකේ වටිනාකම දැනලා මැක් පාවිච්චි කරන්න වැඩක් වැඩි නේද? ඔව්. මෙහෙමයිදී වැඩේ. මැක් වල මම නම් තාමත් ආස මේ hardware වලට තමයි. hardware වලට කියලා කියන්නේ design එකට ඒව reliability එකට හිර නොවේ. මොකද මැක් එකට Windows දාගෙන පාවිච්චි කරන්න පුළුවන් නේද බුද්ධින්? අර crash වෙන දේන crash වෙනවනේ. ප්‍රශ්නයක් නැහැ. මේ ඉතින් ඒක නිසා ඒ වගේව පාවිච්චි කරාම ඉතින් මැක් වල ඇත්තනම ගුණාත්මක වාය හොඳයි කියලා මම පිළිගන්නවා. මේ අන්තක් දුරට දැන් මගේ keyboard නරක් වුණා. LCD අවුල් වුණා. නමුත් අර සාමාන්‍යයෙන් ගොඩක් හොඳයි නේද බුද්ධින්? අර ලැප්ටොප් එක කන්සිඩර් කරනවා. අනිත් එක අර දැන් අර Intel Ultra Book කියලා මේ ඒගොල්ලන්ගේ ස්පෙක් එකක් දාලා තිනවනේ. ඒක මම හිතන්නේ Mac වලට ටිකක් තරගයක් දෙන විදිහට hardware හැදෙන්න උනන්දු කරනවා නේද manufacturer. ලස්සනට පොඩ්ඩක් තියෙනවා නේද? ඔව් ඒ කියන්නේ මොකක්ද අර unibody design එක ඊළඟට බැටරිය මම හිතන්නේ minimum පුදුම උගන් නඩු දැම්මනේ නේ. ඔව් minimum පැය 5ක් තියෙන්න ඕන කියලා මම හිතන්නේ ස්පෙක් එකේ තියෙනවා. ඔව් ඒ වගේ මේ බර මං හිතන්නේ තියෙන එක ස්පෙක් එකේ. ඒ වගේ දේවල් වෙනකොට ඉතින් ගොඩක් දුරට ඉතින් ඉස්සරහට මැක් හાર્ඩ්වෙයාර් වලට තරගයක් එයි. ඔව් නේ. තව ප්‍රශ්නෙකට යමු. ඒක තමයි ප්‍රශ්නෙකට යමු නේ. මගේ මැක් එක ගන්න පුළුවන්න මැක් එකනේ මේ iPad එක. LSLT ADSL 512 1600 අර unlimited package එකල්ල තියෙන්නේ. ඒකෙන් entry package එක දක්වා මාරු වෙන්න ගියාම අපේ video switch එක crash වුණා. ඉතින් crash වීම නිසා අපි ටක් ගාලේ open කරලා සිංහල ගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් එතකොට පොඩ්ඩක් ඉතින් බොරුකී කියන්න වෙනවා. මොකද ඒක ඉගෙන ගන්න නැත්තම් video එකට පේන්නේ මේ කොහෙද තියෙන කියලා හොයාගන්නද? ඒක දානගම් කාලේ ඉන්නේ මේ ප්‍රශ්නේ කියලා ඉවර කරන්න බැන්නා. ඇත්තටම කියලා දෙන්නේ මේ අර පරණ මම හිතන්නේ unlimited package එකනේ. ඔව්. home package එකේ ඉඳලා entry package එක කියන්නේ මම දැන් රුපියල් 500ට දින එක දැන්. නෑ 500ට දැන් නෑ entry package. 400 මම හිතන්නේ speed එක වැඩි mark කර එකක් තමයි තියෙන්නේ. නෑ ඔය කාලේ ඉඳන් downgrade කරන්න මම හිතන්නේ හදන්නේ. package එක 1600ට දින එක 500 කරන්න ඒ වගේ එකක්. ඔව්. මේ downgrade කරන්න ගියාම teleshop එකෙන් කියනවා කියලා මේ exchange එකේ ඉඳලා ගෙදරට දින දුර වැඩි ඒකෙන් ද මේ downgrade කරන්න බෑ කියලා. ඒක වෙන්න පුළුවන් දෙයක්ද කියලා තමයි අහලා තියෙන්නේ. මෙහෙමයි ඉතින් අර exchange එකේ නම් දුර වැඩි වුණත් අර කියන speed එක දෙන්න බෑ බුද්ධි. ඔව්. ඒකල කියනවනේ 8 MB වගේ කියලා. ඔව්. මට මතකද 8ද කොහෙද නේ? 48ට ගානක් කියනවනේ. 4 වෙනදි නේ. ඔව් 4 වෙනවා. අපි මේ SLT සයිට් එක බලලාම කතා කරමු. මේ ඉතින් ගොඩක් වෙලාවට ওই වෙලාවට වෙන්නේ මේ ඒගොල්ලෝ කියන exchange එක දුර වැඩි වෙනින්ද අපිට ඔච්චර ස්පීඩ් එකක් දෙන්න බෑ කියලා. හැබැයි ඒගොල්ලන්ට 512 දීපු නිසා 512 ම තියෙන විදිහට ඒගොල්ලන්ට ඉතින් දෙන්න බැරි කමක් නැහැ බුද්ධිගේ. ඒ කියන්නේ ඇත්තටම මේ entry package එක කියලා කියන්නේ 2 MB රුපියල් 499 package බුද්ධි කිව්වා හරියට. මේ ඉතින් ඒක නිසා 2 MB දෙන්න බැරි වුණත් අර package එක දෙන්න පුළුවන් කමක් තියෙනවා නේ බුද්ධිගේ. ඔබට ඉතින් කතා කරලා බලනවා නම් හරියයි. හැබැයි ඉතින් ඔය ගොඩාම දුර නම් ඉන්නේ සමහරලාට අර ADSL 2+ එහෙම වැඩ කරන්නේ නැති වෙන වෙලාවල් තියෙනවා. මේ අවස්ථාවන් වලදී පොඩි ගැටලු මතුවෙන්න පුළුවන්. මොකද SNR එහෙම වෙනස් නැක් එහෙම වෙන්නේ. ඉතින් කලාතුරකින් අවස්ථාවක් තියෙනවා නෑ කියලා කියන්න බෑ. තියෙනවා. ඉතින් ඒ වෙලාවට ඉතින් පොඩ්ඩක් කතා බහ කරලා සමහරලාට කියන්න පුළුවන් නෑ මේ ගැටුණාට කමක් නෑ මට පැකේජ් එකයි අවශ්‍ය කියලා. ඒ කියන්නේ එහෙම කිව්වොත් සමහරලාට ඒක ගන්න හැකියාවක් තියෙනවා නේ බුද්ධික. ඔව්. ඊළඟ ප්‍රශ්නෙකට යනවා චැට් එකේ. මහින්දන් චැට් එකේ කට්ටිය අපි මේ සංජය දැන් දිගට මහන බුද්ධිගේ මේ ප්‍රශ්නේ අපි චැට් එකේ යහන්නේ. Google DNS secondary DNS පාවිච්චි කරන්න පුළුවන් කියලා බුද්ධිගය කිව්ව කලින් වැඩසටහනක. ඒක කරන්නේ කොහොමද කියලා අහනවා. ඒ secondary DNS වෙනුවට ඒක දැම්ම නම් හරි. ඔව්. DNS settings වල DNS servers දෙකක් ඉල්ලනවානේ. primary secondary කියලා. Google දුන්නා නම් හරි. චම්ලිටත් මයික්යක් දෙන්නවනේ. චම්ලිට මයික්යක් කොහොම හරි දෙන්න ලබන් සතිය බලමු. අපි ඊළඟ ප්‍රශ්නයට යනවාද? තරිඳු කියන කාලිංග අයියේ ඔයාගේ ASUS EPC එක ගැන මොනා හරි කියන්නද? මේ ගැන ඇත්තට මොනා හරි කියන්න පුළුවන් මම හිතන්නේ අපේ උපුල්ට තමයි. මට හොඳට ඇහෙන කොට ඇත්තටත් ඇහෙනවා නයි ඉතින් මං හිතන්නේ ස්කයිප් රන් කොටයි වෙන දෙයක් නම් රන් කරන්න බෑ ස්කයිප් විතරයි. ඒක ගාලින්ද ගොඩක් මේ ඔය ස්කයිප් අලුත් අප්ඩේට් එකෙන් පස්සේ දෙනවා. මොකද මං ඇටොම් එක රන් කරනවා ඒකත් දානකොට virtual memory low එහෙම කියලා windows වල යනකොට මේ එනවා ගොඩක්. ඒ කියන්නේ skype වල දැන් සෑහෙන්න වැඩි නේද? call එකක් වෙලාවට තමයි ඒක වැඩි වෙන්නේ. idle තියෙන වෙලාවට නෙමෙයි. මේ use කරන්නේ. ඔව් මේ අතර ඉතින් අපේ හැමදාම tech කතා කරන අපේ හැමදාම comment එකක් වරදා නදන්න. විකියා මල්ලි මේ කරන site එකක් තියෙනවා මම දැන් කවුරුත් දන්නේ නැති bioscope.lk. පොරෙන් ෆිල්ම් අරන් දැම්මත් කරන වැඩේ යගේ මොකද ඒගොල්ලෝ ඇත්තම කරන්නේ කරන කාරණේනේ යගේ කරන්න ඕනේ. අනුන්ගේ ෆිල්ම් හොරෙන් අරන් ඒගොල්ලෝ දානවා නෙමෙයි වෙන අය දාපු ඒවාට එයා ලින්ක් එකක් දානවා. ඔව් ඒගොල්ලෝ සබ්ටයිටල් දාන එක තමයි ගොඩක් කරන්නේ. ඒක ඇත්තම කරන්නේ වැදගත් වැඩේ තමයි. මේ ගොඩක් අයට ඉංග්‍රීසි ෆිල්ම් බලවට තේරෙන්නේ නැහැ. ඉතින් වචන තේරෙන්නේ නැති නිසා ඒගොල්ලෝ කරන්නේ හැම ඉංග්‍රීසි ෆිල්ම් එකකටම ඒගොල්ලෝ දාන ෆිල්ම් එකකට සිංහල සබ්ටයිටල් දානවා. ඉතින් ඒගොල්ලන්ගේ මම හිතන්නේ තිබ්බා 10 වෙනි පෝස්ට් එක. කවදාද චම්ලි තිබ්බේ? ගිය සතියේ නේද? දවස් 3කට විතර කරේ බදාද. ඉතින් ඒගොල්ලෝ 1000 පෝස්ට් එක දාලා තිබ්බා. ඉතින් අපි හරි සතුටුයි මේ ඒ වගේ මේ එහෙම කැපවීමක් තියෙන එක හරිම වැදගත් නේ බුද්ධික. ගොඩක් අය පටන් ගන්නවා දේවල් ඒවා කරගෙන යන්නේ අනිකට. අනිවාර්යෙන් මම හිතන්නේ ඔය බ්ලොග් වල මේ ඒකත් බ්ලොග් එකක් වගේ නේ කරගෙන යන්නේ. මේ ගොඩක්ම කමෙන්ට් පැටෙන සයිට් එකක් තමයි ඒක නේද? ඔව්. මම හිතන්නේ ඒක ගොඩක්ම දැක්කහම තාසිතන හැමෝම ෆිල්ම් එක ගත්තා හෝ බැලුවා හෝ නැතා හෝ කමෙන්ට් එකක් දාලා යනවා. මේ ඉතින් ඒකත් වටනා. ඉතින් ඒගොල්ලන්ට මේ අපි සුබ පතන්න කැමතියි මේ අපේ චම්ලියම රෑලියන ගම් මහන්සියලා සයිට් එක දෝ කියලා ආරංචියක් ආවා. ඉතින් ටෙක් අතහන කවුරු හරි ඉන්නවනම් වෙබ්සයිට් එකක් හදාගන්න ඕන නම් වයිස් කොප් එල් කේ කියලා බලන්න සයිට් එක. හොඳනම් අපේ චම්ලි මල්ලිට පොඩ්ඩක් කතා කරන්න නැද්ද? ඉතින් ලස්සන සයිට් එකක් හදාගන්න පුළුවන්. ඉතින් තවත් කතාවක් තියෙනවා ඒගොල්ලන්ගේ Android app එකක් එහෙම හදලා දිනවා. වීඩියෝ එක බැලුවොත් එහෙම පෙනේ මේ සයිට් එක නම් ලෝඩ් වෙන්නේ නැහැ චම්ලි ඉන්ටර්නෙට් එච්චර මැක්සම නිසා. ඩයලොග් නිසා ඩයලොග් ගහනවා ඉන්නවනම් ඉන්ටර්නෙට් නැත්තලා ගමන්නේ කෝල් එකක් වැඩ කරන්න පුළුවන් විදිහට හදලා දෙන්න. ලෝඩ් වෙන්නේ නැහැ. මේ වෙනවනේ ඔයගොල්ලන්ගේ ඉන්ටර්නෙට් එක හොඳ තමයි. ඉතින් මේ මොකද්ද මේ ඩයලොග් ප්‍රශ්නේ? මේ ඩයලොග් පාවිච්චි කරනවා ඉන්නවනේ මගේ ඉන්ටර්නෙට් එකේ. මේ ඉන්ටර්නෙට් කොහොමද චාටරන්නේ? මේ අපි කෝල් ගැන කතා කරන්නේ. ඇත්තටම අවශ්‍යතාවය කෝල් එකක් ගන්නද ෆෝන් එක? මට SMS කෝල් නැලට් ඉතරයි. ඔව් මටත් කලින් කීප වාරක් වුණා දැන්. කීප වාරනේ මට හැමදාම පළවෙනි පාරනේ. ඔයාට කෝල් කරන්න ගන්නකොට ඔව් මට කෝල් මමයිද එක්ක මාත් එක්ක මොකක් කර ඩයලොග් එකේ තරහක් තියෙන හින්දා මේනා මේ මගේ මිස් කෝල් ලිස්ට් එක ගත්තොත් නම්බර් පෙන්වන්න බැරි එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එක සැරයක් මෙන්න බලන්න. මිස් කෝල් ඩීටේල් 3 calls from එක නම්බර් එකක්. මේ 16 8 වෙනදා 16 ඒක 16 වෙනදා 1 call from එක නම්බර් එකක්, 3 call from එක නම්බර් එකක්, 1 call from එක නම්බර් එකක්, 2 call from එක නම්බර් එකක්, 5 calls from එක නම්බර් එකක්, 4 calls from එක නම්බර් එකක්. නම්බර් 1 2 3 4 5 6 7 8 calls ඇවිල්ලා නැහැ මෙන්න. මම ඉතින් හැමෝම කෝල් කරන පළවෙනි පාරෙන්නේ මට මිස් කෝල් ඇත්තම ඇලර්ට් එකක්. ඊට පස්සේ තමයි කෝල් එකේ. ඉතින් ඕක කරුණා කරලා හදලා මොනා හරි කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. එහෙනම් ඩයලොග් එකට බුදු සරණයි. අපි ඊළඟ ප්‍රශ්නෙට වාරෙමු නේද? ඔව්. පොඩ්ඩක් ඉන්න මේ මේක ටිකක් කට්ටියට නිදිමත හැදෙන ප්‍රශ්න. සෝනි එරික්සන් ආක් එකක් ගැනද කාලින් අයියා මොකද හිතන්නේ කියලා අහනවා. ඌ ආක් එක හොඳයි නේ ලස්සන ඩිය ෆෝන් එක. චැට් එකේ තමයි අහන්නේ. රෙකමෙන්ඩේෂන් එකක් දෙන්න පුළුවන්. උපුල් ගේ ෆෝන් ගැන අහලා වැඩක් නැහැ නේ. ෆ්‍රන්ට් කැම් එක. ආ ෆ්‍රන්ට් කැම් එක වැඩක් නැහැ නේ. වැඩක් නැහැ. ආ ස්කයිප් කෝල් ගන්න. ඔව් මම ගන්න. මම මගේ ලෙවල් එකෙන් ඇත්තටම ඔය ෆෝන් ගැන රිවියු කරන්න එක ඇත්තටම වැරදි. ඒකට එක හිතුවත් තමයි මට මේ කැමරා වැඩක් නැහැ. කැමරා වැඩක් නැහැ කියව ෆ්‍රන්ට් කැමරා වැඩක් නැහැ, වීඩියෝ චැට් වැඩක් නැහැ, වීඩියෝ කෝල් වැඩක් නැහැ. මට ඇත්තටම කෝල් උත් වැඩක් නැහැ. ඒකත් හරි කරදරයි. ඒක තමයි ඩයලොග් මට අර කෝල් වලට මෙයා කරලා දෙන්නේ. ස්කයිප් කෝල් ගත්තත් ගොඩක් කලවට මේ ඔඩියෝ විතරනේ ගන්න අපි නේ. ඔව් ඔඩියෝ විතරයි ගන්න. මම ඇත්තටම ස්කයිප් පාවිච්චි කරන්නේ. ටික කතාවකට තමයි ස්කයිප් පාවිච්චි කරන්නේ ඇත්තටම. මේ මන් දගින හිටපු ගමන් ස්කයිප් ඔන් කරුවා කට්ටිය හායි කියෝ බායි කියපෝ හෝ ගාලේනවා. සමායින මා ස්කයිප් වලට කවුරු ඇඩ් කරුදී මං අර ඇඩ් කරන නිසා ඇඩ් කරලා දාන ඒ උනාට මා ස්කයිප් වලින් ඉන්නේ නැහැ. මේ මොකද ඇත්තම කතාව කිව්වොත් එහෙම සමහර අවස්ථාන් වලදී මේ කරදරයක් ගන්නට මේ චැට් එහෙම එනවා, ඉතින් කෝල් එනවා. ඒක වරදක් කියන්නේ නැහැ. ඉතින් කෙනෙකු උදව්ව බලාපොරොත්තු වෙන තැනම කතා කරලා සමාලන්නේ අපි රැකියාව කරන නිසා රැකියාව කරන අවස්ථාවේදී ඔය වගේ කෝල් ආවම ටිකක් කරදරයි. මොකද ඒ තැන් වල අපි අද රැකියාවට දාන දේවල් කතා කරනකොට ඉතන හොඳ නැති නිසා ප්‍රශ්නේ යමුන් චම්ලි. මේ මං ඉදන්නේ ගිය සතියේ ඉඳන් උදේ අපෙන් කතා ප්‍රශ්නයක් ගන්න චැට් එකේ. ඒක කතා කරගමුනේ. මේ උදේ කියනවා කාලින් ගයියා අදවත් මගේ ඊමේල් එක බැලුවද මල්ටි සීස් සිස්ටම් එකක් ඔයාලගේ ඔෆිස් එකට වටිනවා කියලා මට හිතෙනවා. පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න. මෙහෙම මල්ටි සීස් සිස්ටම් එක කියලා ඇත්තටම කියන්නේ එක පරිගණකයක් තවත් ගොඩක් දෙනෙකුට ෂෙයා කරලා භාවිතා කරන්න පුළුවන් වෙන ක්‍රමය. මම හිතන්නේ UCS එකෙන් කලින් සැරයක් පොකුරු PC හරි මාක් කර කියලා ප්‍රොජෙක්ට් එකක් කරා. ඒක ඇත්තනම ගොඩක් hardware devices ගන්න තියෙනවා. රුපියල් 5000ක් විතර 6000ක් විතර දෙනකොට ඒ device එක අරන් ඒක network එකට ගහලා එක computer එකක් monitor එකයි keyboard mouse අර පොඩි device එකට සම්බන්ධ කරලා එක computer එකේ තියෙන resources බෙදාගෙන වැඩ කරන්න පුළුවන්. මේක අලුත් ක්‍රමයක් නෙමෙයි. මීට මම computer ඉගෙන ගන්න කාලේ අපිත් පාවිච්චි කරේ ඔයගේ ක්‍රමයක් තමයි. ඒකට හේතුව තමයි ඒ කාලේ computer hardware ගොඩක් මිලාදිකයි resources හිඟයි. මම ඉගෙන ගන්න කාලේ network එකක් තිබ්බ එකම එක තැනක් තිබ්බා. ඒතන තිබ්බේ novel netware network එකක්. පරිගණක වලට දාලා තිබේ 286 කම්පියුටර් සෙකන්ඩ් ටර්මිනල් හැටියට තියෙන 286 කම්පියුටර්. ඒක හાર્ඩ් ඩිස්ක් උකුත් නැහැ, ෆ්ලොපි එකක් විතරයි දාන්න පුළුවන්. මෙමරි මතකෙද 2MB හරි ඔයගේ ගන්න 1MB හරි 2MB හරි තියෙන්නේ. ඒගොල්ලන්ගේ නොයෙල් 486 කම්පියුටර්යක් තිබ්බා. ඒක ඒගාලේ 486 චක් කියලා ගන්න ඉතින් ප්‍රක්සා. 486 කම්පියුටර් එකම මේකේ 486 නෙමෙයි, මේකේ ඇත්තම වෙලා මෙගාහර්ට්ස් 16ක්. ඕකේ මට මතකයික 10ක් කරේ 40ක් කරේ. ටර්බෝ කියලා බටන් එකක් ඔත්තර සමහර. ටර්බෝ දැම්ම පහක් විතර වැඩි වෙනවා. ඊළඟට මේ ප්‍රොසෙසර් එකෙත් අර මැක් කෝ ප්‍රොසෙසර් එක සහ කෝ ප්‍රොසෙසර් එක වෙනම ආවේ. මැත් එක නැතිව තමයි SX කියලා වන්දියට එන්නේ. ඉතින් කොහොම හරි ওই කම්පියුටර් වලට Windows ලෝඩ් කරන්න. Windows 3. Windows 3ද වත්. 3.1 ලෝඩ් කරන්න ඇත්තටම සර්වර් එකේ ඉඳන්. එතකොට ඒ සර්වර් එකේ දුවන එක මම ඒ ස්ක්‍රීන් එකට එනවා. ඕකම වැඩි දියුණු කරලා තමයි ඔය මල්ටි සීට් කම්පියුටර්ස් කියලා කියන්නේ එක කම්පියුටරයක් පාවිච්චි කරලා ඒකේ තියෙන රිසෝර්සස් ගොඩක් දෙනෙක් අතර බෙදා ගන්න පුළුවන් එක. ඊට පස්සේ බැංකු වල එහෙම පාවිච්චි කරනවා වට ටර්මිනල් සර්වර්ස් කියලා Windows වල ටර්මිනල් සර්වර්ස් තියෙනවා. ඒකෙත් කරන්නේ ඇත්තටම පොඩි PC එකක් පාවිච්චි කරලා රිමෝට් ඩෙස්ක්ටොප් එකක් කරහා ටර්මිනල් සර්වර් එකට කනෙක්ට් කරනවා. මෙයා Citrix කියලා තියෙනවා. ඒවා තියෙනවා Unix සිස්ටම් වල ටර්මිනල් වලට කනෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම කරන්නේ එක ලොකු පරිගණකයක රිසෝර්සස් පොඩි පොඩි පරිගණක යොදාගෙන කනෙක්ට් කරලා නෙට්වර්ක් එක හරහා පාවිච්චි කරනවා. මේක සාමාන්‍ය වර්ඩ් ડોකියුමන්ට් එකක් වැඩ කරන්න, ඉන්ටර්නෙට් යන්න, ඒ වගේ දේවල් කරන්න ඇති. නමුත් ගොඩක් වැඩ කරගන්න අමාරුයි. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් කරන අයට, ඇප්ලිකේෂන් හදන අයට මේක ටිකක් කරදරයි. මොකද මේ ඔය මල්ටි සීට් කම්පියුටර් කියන්නේ ඒගොල්ලෝ ඇත්තටම Windows XP හරි 7 හරි මැෂින් එකක් ඇතුලේ තමයි කරන්නේ. ඉතින් පොඩි පොඩි ගැටලු තියෙනවා, මල්ටිපල් ඇප්ලිකේෂන් රන් කරනකොට ඒ වගේ ගැටලු තියෙනවා. නරක අදහසක් නෙමෙයි සාමාන්‍ය ඔෆිස් එකකට. ඉතින් රුපියල් 7000කට කම්පියුටරයක් ගන්න අමාරු නේද පුතේ? ඔව්. ඔව් 7000කට ඉතින් එකක් ගත්තා. ඒ වුණාට ඉතින් අර කම්පියුටරේ හොඳ වෙන තරමට තමයි ඉතින් අනිත් අයට ලැබෙන එක්ස්පීරියන්ස් එක හොඳ වෙන්නේ. මේක නෙට්වර්ක් එක හරහා වැඩ කරන කීබෝඩ් මවුස් සවුන්ඩ් ඔක්කොම මේකට එනවා. වරදක් නැහැ. ඉතින් ගැටලුවක් නැහැ. මේන්ටෙනන්ස් වලදී ලේසි. හැබැයි අර ලොකු කම්පියුටර් එකකට නම් එක්කෙනෙක්ටවත් වැඩ කරන්න බැහැ. එයා තමයි ඩිසඇඩ්වාන්ටේජස් නේද පුතේ? මං හිතන්නේ සෑහෙන පිළිතුරක් වෙන්නේ නැති නේද උදේ? ඊමේල් එක බැලුවා. ඊමේල් එක බැලුවට ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ ඊමේල් එකේ තියෙන දේවල් ටෙක් කතා වලට දාගන්න තරම් සමහරවිට වෙලා හිතන්නේ නැහැ මිනිස්සේ වෙලා නැති වෙයි කියලා. තව වැඩක් එනවා. ඒ වෙලාවට ඒක මතක නැති වෙනවා. ඒක නිසා ඉතින් ටෙක් කතා වලට ප්‍රශ්නයක් තියෙනවා නම් ටෙක් කතා ෆෝම් එක පුරවන එක තමයි හොඳම වැඩේ. ඒ කියන්නේ ටෙක් කතා සයිට් එකට ගිහිල්ලා ප්‍රශ්නයක් අහන එක ෆෝම් එක පුරවලා අපිට සබ්මිට් කරන්න නැත්නම් SMS එකක් ගන්න. ආස් කියලා ගැව්වා, ස්පේස් එකක් තිබ්බා, තමන්ගේ ප්‍රශ්නේ ටයිප් කරා එක කතා නම්බරෙට සෙන්ස් කරා. ඒක සයිට් එකේ දිනව මට මතකයි. මේ ඔව් එහෙමනම් තව ප්‍රශ්නයක් බලමු. ඔව් ප්‍රශ්නයක් බලන්න කලින් ඉස්සෙල්ලා වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරලා මගේ Wi-Fi එක ආපහු ඉනිෂියේට් කරන දීලා ඊට පස්සේ iBooks වලට මාරු වෙලා ප්‍රශ්නේ සිලෙක්ට් කරා. දැන් චමුලිට ගන්න පුළුවන්. ඩොමේන් එකක් එක්ස්චේන්ජ් සර්වර් එකක් හා සම්බන්ධ කරගන්න ආකාරය විස්තර කරා. මෙහෙම ඩොමේන් එකක් මයි එක්ස්චේන්ජ් සර්වර් එකක් ගන්න තියෙනවනේ පළවෙනි අවස්ථාවේ තමයි ඇක්ටිව් ඩිරෙක්ටරි එකක් තියෙනවා. එතකොට ඇක්ටිව් ඩිරෙක්ටරි තමයි ඩොමේන් එක දාන්නේ. එතකොට ඇක්ටිව් ඩිරෙක්ටරි එක කන්ෆිගර් කරලා ඩොමේන් එක හදාගත්තට පස්සේ එක්ස්චේන්ජ් සර්වර් එක ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. එක්ස්චේන්ජ් සර්වර් එක ඉන්ස්ටෝල් කරනකොට තමයි ඩොමේන් එක මොකක්ද දාන්නේ? ඩොමේන් එක ඇක්ටිව් ඩිරෙක්ටරි ඩොමේන් එක ඒ දෙක දාලා ඉන්ස්ටෝල් කරනවා, වැඩ කරනවා. එක්ස්චේන්ජ් අවුට්ලුක් හා IBM Lotus Domino Lotus Notes වල ගුණදොස් වාසි අවාසි මොනවාද? එක්ස්චේන්ජ් අවුට්ලුක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් සමාගමක් නะ, පොඩි සමාගමක් නะ. මම කියන්නේ එම්ප්ලොයිලා 200ක් 300ක් නැති සමාගමක් නะ දාගන්න එපා. තේරුමක් නැහැ. තේරුමක් නැහැ කියලා කියන්නේ ඇත්තටම ඒ සඳහා යන රිසෝර්සස්, හાર્ඩ්වෙයා, ඒක මේන්ටේන් කරන්න තියෙන අමාරුව, ඒ කියන්නේ දැනුමක් නැත්තම් දාගන්න එපා. වහක් කෑවහ සමානයි. මේක පිළිගන්නේ කට්ටිය උනට එක්ස්චේන්ජ් සර්වර් පාවිච්චි කරන කෙනෙක් දන්නේ නැති මොන කරදරයක්ද කියලා එක්ස්චේන්ජර් හරියට මැනේජ් කරගන්න එක. IBM Lotus Dominos කියන්නේ Lotus Notes ගැන මගේ පුද්ගලික නම් කිසිම කැමැත්තක් නැහැ. හැබැයි development කරන අයට, يعني development කරන අයට කියන්නේ මේ Lotus Notes Domino එක උඩම Lotus Notes වලට උඩින් applications හදන්න, ඒ වගේ දේවල් ගොඩාක් දේවල් කරන්න පුළුවන් Lotus Notes හරහා. ඒ ගැන දන්න අය ඉන්නවා නම්, ඒ programming ගැන හැකියාව තියෙනවා නම් Lotus Notes උඩ ගොඩක් දේවල් අපි හිතමු සමහර වෙලාවට attendance වගේ system එකක් උනත් ඒක උඩ වැඩ කරන විදිහට Lotus Notes උඩම වැඩ කරන හදාගන්න පුළුවන්. මේ දෙකම centralized solution. centralized solution එක කියලා කියන්නේ තමන්ගේ contact address book, email ඔක්කොම තියෙන්නේ මේ exchange server එකේ, domino server එකේ. හරි. එතකොට මේවා integrated solution එක, calendar event. එතකොට තමන්ගේ මේ contact command share කරන්න, ඒ වගේ දේවල් ඕන දෙයක් කරන්න පුළුවන්. වටිනා කරන exchange server වලට alternative සර්වස් කියල ගත්තොත්තේම ඉතින් ඊළඟට තියෙනවා HTML server කියලා පොඩි email server එකක් තියෙනවා. ඒක Windows උඩ දුන්න එකක්. ඒක දාලා පාවිච්චි කරන්න පුළුවන්. Windows එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් තව තියෙනවා mail enable කියලා server එකක් තියෙනවා. mail enable වගේ එකක් free version එකක් තියෙනවා. නැත්නම් සල්ලි දීලා ඊට වඩා ඒවා පාවිච්චි කරන්න පුළුවන්. Linux ගත්තොත් open exchange කියලා එකක් තියෙනවා. ඒක exchange වලටම clone එකක් විදියට හදන එකක්. මගේ අනිත් මතේ නැහැ outlook නම් පාවිච්චි කරන්න එපා. සාමාන්‍ය email වලට පුදුම slow නේ. එතන මේ ළඟදී ගාලිංග මේ මගෙන් අහුව කෙනෙක් ඇත්තටම දැන් ওই ලයිසන්ස් ප්‍රශ්නෙින්ද Windows වල මේ Outlook වලට අපරෝධ වෙච්ච කට්ටිය ඉන්නවනේ සමහර. ඔව්. අවුරුදු ගානක් එකකට පුරා නේද මුත්තේ. සිම්රා කියලා සූට් එකක් තියෙනවා. ආ. ඒකත් වරදක් නැහැ. ඔව් ඒ වගේ මේ ඉතින් ගොඩක් අයට ඉතින් ඊට හොඳයි web mail වලට පුරුදු වෙන්න පුළුවන් නේද? ඔව්. Google Apps වගේ පාවිච්චි කරන්න පුළුවන් නේද? ඔව්. එහෙම පුළුවන්. එතකොට mobile device වලින් උනත් ලේසියෙන් බලන්න පුළුවන්. ඔව්. ඒක මේ Outlook වෙනුවට මං හිතන්නේ ඒ කියන්නේ අපි කම්පැනි එකම මොකක් හරි සොලූෂන් එකක් දෙනවා නම් මේ ඕන තරම් web mail system තියෙනවා දාගන්න නේද ගන්න scroll mail වගේ දේවල් නේද මම නම් පුද්ගලිකව පාවිච්චි කරන්නේ පුද්ගලිකව කියන්නේ ඇත්තටම ඉතින් ව්‍යාපාරයක් හැටියට අපි ඔෆිස් එකේ පාවිච්චි කරන්නේ අපි නම් Linux base තමයි mail server postfix තමයි mainly පාවිච්චි කරන්නේ dowcot තමයි server එකක් හැටියට පාවිච්චි කරන්නේ ඉතින් ඒක නිසා ඒක ලොකු ප්‍රශ්නයක් නම් වෙන්නේ නෑ මේ එතන තියෙන්නේ සිය කරාන චම්බිට මගේ මැක් එක ගන්න පුළුවන් එතන ගියති හරි මේ කොමාර කමන්නේ මේ ඒක පාවිච්චි කරන්න පුළුවන්ක චැට් එක පොඩි රෙකමෙන්ඩේෂන් එකක් ගියා මේ අපි ඔය කියන ඒවා අරම මේ පොඩ්ඩක් වෙබ් එකේ පෙන්වන්න කියලා චම්ලි මල්ලිට අර කනෙක් වෙන්න පුළුවන් නම් මේ චේන් සර්වර්ස් වලට සාමාන්‍ය මොනවද කියලා කට්ටිය අහලා තිබ්බා. දැන් බල. අනික කියලා දැන් ෂෝට්කට් එක වැරදි නේ. නෑ, ෂෝට්කට් එක වැරදි පාවිච්චි කරා. මේ මේක ගත්තොත් එහෙම මේ තියෙන්නේ මේ ඒගොල්ලෝ මේ අතන මේ ඕල් එක්ස්චේන්ජ් සර්වර්ස් වලට ඕල්ටර්නේටිව්ස් මොනවද කියලා අහලා තිබ්බා. ඒකේ තිබ්බේ පාවිච්චි කරන්න කියලා අතන මේ ඕපන් එක්ස්චේන්ජ් තිබ්බා, සිම්ප්‍රා තිබ්බා. ඊට කලින් මේ කොලැබ් කියලා එකක් ඒගොල්ලෝ කියලා දෙනවා. මේ අතන මේවා නම් පාවිච්චි කරලා නෑ. මේ කැල්ඩෙල් කියලා එකක් තියෙනවා මේ ඕපන් එක්ස්චේන්ජ් කියලා තියෙනවා. ඉතින් මගේ නා රෙකමෙන්ඩේෂන් එක සිම්රා එහෙම හොඳට වැඩ ගන්නවා කියන එක තමයි. අපි එහෙනම් ප්‍රශ්නෙකට යමු නේද ඊළඟ ප්‍රශ්නෙට. මම ඉතින් ලෝචනට මේ ඇති වෙන්න ප්‍රමාණවත් උත්තරයක් දුන්න කියලා හිතනවා. ඊළඟ ප්‍රශ්නේ අපේ තියෙන්නේ මම ආයි බ්‍රවුසර් එකක් කරලා එන්නම් මේ ඊළඟ ප්‍රශ්නේ ඇවිල්ලා HTML සහ USB සහ ඇති TV එකක් සමග Android tab එකක් සම්බන්ධ කරන්නේ කෙසේද? tab එකේ screen එක TV එක තුල ලබා ගන්න ආකාරයේ USB ආකාරය සහ USB drive එකක් ලෙස tab එක භාවිතා කරන ආකාරය පැහැදිලි කරන්න ලකී තමයි කියන්නේ. ඕකට ගාලින්නේ මේ ලකී අර වීඩියෝ එකක් දාලා තියෙනවා YouTube වීඩියෝ එකක් link එකක් මේ වගේ කරන්නේ කොහොමද කියලා. ඒක නම් තියෙන්නේ Samsung tab එකක අර Samsung ලගේම තියෙනවා මේ ඔඩියෝ වීඩියෝ කේබල් එකක් තියෙනවානේ ඒකෙන් කොහමද මේ කනෙක්ට් කරන්නේ කියලා. හැබැයි යා අහන්නේ දැන් ලකී ළඟ තියෙනවා කියලා කියන්නේ මොකක් හරි චයිනීස් ටැබ් එකක් ICS රන් වෙන චයිනීස් ටැබ් එකක් ඒකේ මිනි USB පෝට් එකක් තියෙනවා කියලා තමයි කිව්වේ. ඔව් මිනි USB පෝට් එකක් තිබ්බ ඵලයට ඒක HDMI තියෙනවා කියලා කියන්න අමාරුයි. ඔව් තියෙනවා කියන අමාරු නෙමෙයි තියෙනවා කියන්න බෑ ඒක. ගොඩක් වෙලාවට Samsung ලා ඒගොල්ලන්ගේ proprietary විදියට තියෙනවා මේ දැන් මගේ මේ කේල් මල ගත්තත් මේ ෆෝන් එක පෙන්නේ මේ ඒකෙත් තියෙනවා. ඒකට හැබැයි ඇඩැප්ටර් එකක් වෙනම තියෙනවා ගන්න පුළුවන්. ඔව්. හැබැයි Samsung tab නම් Samsung monitors වලට හැම මේ ඇඩැප්ටර් එක නැතුව ගන්න පුළුවන්. ඔව්. මේ ළඟදී මගේ යාළුවෙක් Samsung monitor එකක් ගෙනල්ලා තිබ්බේ. ඒකේ ওই කේබල් එකක් ඇවිල්ලා තිබ්බා පුදුක. එක පැත්තෙ mini USB තියෙනවා, අනිත් පැත්තෙ HDMI තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ මේ දැන් smart TV එහෙම තියෙනවා නම් all share හරි මක්කරි අර AirPlay වගේ AirPlay වගේ ඇප්ලිකේෂන් එකක් ඒගොල්ලන්ගේ තියෙනවා. ඉතින් ඒක නිසා ඒක තමන්ගේ ටැබ් එකේ සහය නැත්තම් ඒක කරන්න බෑ. හැබැයි අර ඩ්‍රයිව් එකක් විදිහට ටැබ් එක පෙන්වන එක නම් සාමාන්‍ය mini USB එකක් තමන්ගේ කම්පියුටරට ගැව්වොත් නම් disk එකක් හැටියට පෙන්වනවා නේ බුද්ධි. යාගේ TV එකේ USB support කරනවා නම් ඉතින් ගොඩක් වෙලට ගැහුවත් වැඩ කරන්න ඕනේ. ඔව් වැඩ කරන්න ඕන ඒක. ඔව් වැඩ කරන්න ඕන ටැබ් එකේ. ඔව් ටැබ් එකේ තියෙන data පේන්න ඕනේ. කම්පියුටර් එකකට ගහලා අර ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් වගේ පේනවා නම් වැඩ කරන්න ඕන. තරිඳු කියන අයියේ ඔඩියෝ එකයි වීඩියෝ එකයි අතරේ ඩිලේ එකක් තියෙනවානේ. මේක හදන්න බලමු. ඔඩියෝ එකයි වීඩියෝ එකයි අතරේ ඩිලේ එකක් තියෙනවා කියන්නේ ඔයා මේ විඩියෝ එකෙන්ම තරිදු ඕඩියෝ එකයි විඩියෝ එකයි දෙක මහන නැත්තම් අර අපේ ඕඩියෝ ප්ලේයර් එක වෙනම අරගෙන මේක වෙනම අරගෙන ඉන්නවත් දන්න. හැබැයි ඒ දෙක අතර ඩිලේ එකක් නම් මට නම් කියන්න හිතෙන්නේ නැහැ එහෙම ඩිලේ එකක් ඇති කියලා. අපි පොඩ්ඩක් චෙක් කරලා බලන්නම් එහෙම කියන්න බෑ. ඉතින් මොන හරි එහෙම ගැටලුවක් තියෙනවා කියලා තරිදු පොඩ්ඩක් අර අහ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න නේද බුද්ධික. එහෙම මොකක් හරි ඒ වගේ ගැටලුවක්ද වෙලා තියෙන්නේ කියලා නේද? ගෝඩඩි අපේ සල්ලි වලින් මිස්යස් කරනවා කියලා මේ කට්ටිය පොඩි මූමෙන්ට් එකක් යනවලු. එහෙම එකක් යනවද බුද්ධික? සෙට් එකේ තමයි කියන්නේ. මම නම් ගෝඩඩි දැන් පාවිච්චි සම්පූර්ණයෙන් නවත්තලා තියෙනවා. මම ඩොමින් එකක් දැන් ගන්නෙ. මම හොරයක්. උන් අර සෝපා වලට සාය දුන්නට පස්සේ මම උන්ගේ පස්ස පැත්තට පයින් යන ගහලා අයින් කරලා දැම්මා. මේ මොකද උන් අනික උන්ගේ ඇඩ්වර්ටයිසින් හරියම මේ පහත් මත්නේ මේ ඇඩ්වර්ටයිසින් කියන්නේ මේ ගෑනුන්ව පෙන්නනේ වයි ගෑනුන් ඇඳුම් ගලෝනේ වයි ඔයගේ ඒවා තමයි තියෙන්නේ. ඔයගේ සමාගම් එක්ක සම්බන්ධණයක වැඩි කියලා තමයි මගේ නම් මතේ. ඩිලේ ගන්න නැහැ ගාලින්ග. ඔව්. අපේ බුද්ධිකයාගේ ටැබ්ලට් එකෙන් පෙන්නනවා මේ ටැබ්ලට් එක බැලුවොත් එහෙම පෙන්නනවා අපේ මුකුත් එහෙම ඩිලේ එකක් නැහැ නේද තරිදු. ඔයා කොහොමද කරන්නේ කියලා අපිට පොඩ්ඩක් කියන්න මේ. ඔව්. මේ මේක සිරාට පේනවනේ මොන් මේ හරි ෂෝක් කන්නේ. මදුරහන ලංකා ඩොමේන් ගන්න කොහෙද හොඳ කියලා කොහෙවත් නැහැ. ඒකට හේතුව තමයි ලංකාවේ ඩිරෙක්ට් ඩොමේන් විකුණන කවුරුත් නැහැ. .lk එකෙන් නම් ගන්න එපා ඩොමේන් එකක් ඊටට හොඳ නිකයි. සාමාන්‍යයෙන් ඩොමේන් ගන්නවා නම් ඉතින් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා ඩොමේන් විකුණන කොහෙන් ගත්තත් එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද කවුරුත් එකම තැනින් තමයි විකුණන්නේ. බුද්ධිකර කමෙන්ට් කරන්න දන්නක් තියෙනවා? එහෙම නැහැ ගාලින්. ඩ්‍රීම් හෝස් තමයි ගොඩක් අපේ ක්ලයන්ට් ලා එහෙම නම් ගන්න. ඔව්. මම නම් දැනට පාවිච්චි කරන්නේ නේන්චි. මන් දැක්ක එල්කේ ඩොමේන් එක ගැන මේ කවුරු හරි ට්වීට් කරලා තියෙනවා මේ ළඟදී මේ එල්කේ ඩොමේන් එක දැන් හරි හොඳයි මේ ඒ කට්ටිය රැයින් හොඳයි. එයා සතියට ඩොමේන් තුනක්ම සෙටප් කරා හරි ඉක්මනට වැඩ කරනවා කියලා. ඉතින් සතියකට ඇත්තට ඩොමේන් තුනක් සෙටප් කරනවා කියන්නේ ඉතින් පුදුමයක් නැහැ නේද? අපි නම් සාමාන්‍යයෙන් දවසකට මම සාමාන්‍යයෙන් විනාඩියකට ඩොමේන් එකක් ගන්න වගේ සෙටප් කරනවා. ඒ කියන්නේ කවුන්ටර් එකට ඩොමේන් එකක් දාලා ඩොමේන් එක වැඩ කරන ගානට සෙටප් කරනවා. ඒකයි තමයි. ඒතර මම සතියේ විනාඩි කීයක් තියෙනවද? අපිට සති ගණන් වැඩක් නෑ ඇත්තට. දැන් මට ඕන නම් මගේ වෙබ්සයිට් එක දැන් තියෙන එක මම දැන් මේ හිතරට ටෙක් කතා එක මම දාන ගෝඩඩි ගෝඩඩි නෙවෙයි ටෙක් කතා තියෙන්නේ. ගෝඩඩි එක අයින් කරලා දානවා මම බ්ලිටක් සොලියුෂන් අපි කියලා රැක්ස්පේස් දානවා කියලා. අපේ චම්ලිට හිතිලා කියනවා කලින් ගා මෙන්න මෙතන $5 දාන තියෙන දාගන රැක්ස්පේස් එකට සයිට් එක කියලා කියනවා. එතකොට ටග් ගාලා කමං දැන් ලොග් වෙන ටටරස් ගාලා රැක්ස්පේස් එක DNS එක දානවා එන්ටර් කරනවා විනාඩි තුනකින් සයිට් එක වැඩ ගන්නවා. සති ඕ මං හිතන්නේ අර නෙට්වර්ක් සොලියුෂන් මුලින්ම මම ඩොමේන් එකක් ගත්ත මතකයි බුද්ධික. ඇත්තට මටත් නෙමෙයි ගත්තේ මේ එක තැනකට ආයතනයකට උදව්වක් වශයෙන් දවස් 4ක් ගියේ ඩොමේන් එක රෙජිස්ටර් කරන්න. මොකද නෙට්වර්ක් සොලියුෂන් ඩොමේන් එක ඉල්ලලා ඒගොල්ලෝ අපිට ඉන්වොයිස් එකක් එවලා ඒ ඉන්වොයිස් එක ෆැක්ස් කරලා බැංක් ට්‍රාන්ස්ෆර් එකක් කරලා තමයි කරේ. ඒ දවස් 4 ගියේ. මේ කියන්නේ 1998 වගේ. ඒකල ක්‍රෙඩිට් කාඩ් නැති හින්දා ඉන්ටර්ෂිප් පේමන්ට් එකක් කරගන්න. නැත්නම් නෙට්වර්ක් සොලියුෂන් ක්‍රෙඩිට් කාඩ් ගන්න තියෙද නෙමෙයි. අපිට නැති නේද? අපිට නැති නේද? ඕක තමයි ප්‍රශ්නේ. රවි යහන බුද්ධිකේ හොඳ ප්‍රශ්නයක්. බුද්ධිකය Galaxy Tab 2 එක යූස් කරලා එක්ස්පීරියන්ස් එක කියනවා කියලා. එතන ලා කියන්නේ. එක්ස්පීරියන්ස් එක නම් ඉතින් බෝල ගහන්න පුළුවන්. බුද්ධිකගේ බෝල ගේ. සෑහෙන හොඳ ඇතන එක්ස්පීරියන්ස් එක. මොකද මේ ඒ ගානට වටිනා මේ කාලින්ග මේකේ දුර්වලකමක් කියලා ඇත්තටම කියන්න තියෙන්නේ මේ. ඒකත් උනේ ICS 4.04 අප්ඩේට් එක දැම්මට පස්සේ මේ ටැබ් එකේ දැන් මේ Samsung කියලා දින පැත්තේ මෙන්න මේ පැත්තේ මුල්ලෙන් ඇල්ලුවට පස්සේ ගොඩක් වෙලා තියාගෙන කවර් කරලා තියාගෙන ඉන්නකොට මේ Wi-Fi සිග්නල් ටිකක් අඩු වෙන ගතියක් තියෙනවා. ඒක ගොඩක් අය report කරලා තිනවා මේ අර අප්ග්‍රේඩ් එකෙන් පස්සේ තමයි වෙන්නේ කියලා. ඔව්. එතකොට ඉතින් ඒකට තියෙන solution එක තමයි මේ අර screen rotate කළාම අනිත් පැත්ත දාලා මේකින් අල්ලගත්තාම ඇත්තනගේ ඒ ඇන්ටනාව දැන් මේක බැල්ලුවට පස්සේ මේ මැනුවල්ලක තින්න ඇන්ටනාව තින්න දැ මේක මෙතන GPS ඇන්ටනාව මෙතන වයිෆයි එක් කියල මෙන්න මෙතරින් ඇල්ලුවට පස්සමයිරිවෙන්නනාවගේ තියන්න සමයින්නනේ ඇත්තන ඔඩියහනයට ඒක තමයි ඉතින් එකම දුර්වල්ලකමකට තිබුණේ අනිත් හැම අතින් හොදයි කියන්නේ වීඩියෝ ප්ලේබැක් හොඳට හොඳයි ඩී පොල් එඩ්ඩී වීඩියෝ ප්ලේ වෙනවා කිසි ගැටලු ඒක වෙලා පෙන්නන බුද්ධි අපිට හොඳට පේනවා කියන්නේ ඔව් ඊළඟට සවුන්ඩ් තියෙනවා හොඳටම හොඳයි හොඳ හෙඩ්ෆෝන් එකක් ගහුවාම හොඳටම තියෙනවා මොකද්ද පෙන්න නිදි කට්ටිනා එද්දන්න වටනේ බාබිගල්ස් පෙන්න්නේ බා ඉතින් කොහමරි ටැප් පාවිච්චි මන්න හෙන්ඩ්‍රොයිඩ් එකක් ගන්න කියලා තමයි මොකටද කියන්නේ මේ නැත්තම් වැඩක් නැහැ අද ජම්ලිට මතක නැද්ද නනේ අර පෙට්ටි උඩ තියෙන ඔය යකඩ ගෑනි ගයින් කරන්නේ අප්පා මේ එඩ්ඩි වීඩියෝ එකක් මේක හොඳටම ප්ලේ වෙනවා මේ ඉතින් අපේ සිල්වනේ නේද ආර්ෂකේක නෙමෙයිනේ නෑ මේ ඕලන්තර කියන්න දෙයක් තියෙනවා ඉතින් හර්ෂ දේව අපිට එක් කතාවකට ආවෙ නැතුණත් මොනා නේදරත් අපේ හර්ෂ සින්දුවක් කියලා යන්තම් අතේ සතේ එක්කව ගල්ලා මේ ටෙක් කතා ඉන්නේ නැතු ඉතුරු කරපු සල්ලිනේ වීඩියෝ එකක් ගහලා තියෙනවා කොච්චර සල්ලි නැද්ද කියලා කිව්වොත් ඒ වීඩියෝ එක බලපු කෙනෙක්ට තේරෙයි මේ ලංකාවේ ගෑනු නැද්ද කියලා බුද්ධික දැකලා රත්න ගෑනු ඉතින් මම ඔකට හර්ෂට ඉස්සලම්ගේ සින්දුවත් ලස්සනයි ඔක්කොම හොඳයි ගෑනි හැන්නේ ඒ වුණාට මේ ඇත්තටම ඔය වගේ මේ හෂින්ද කියනවා නෙමෙයි ඉතින් සාමාන්‍යයෙන් හොඳ සින්දුවක් නේ ඒක නේ බුද්ධික ඔව් අනිවාර්යයෙන් හොඳ සින්දුවක් නේ ඉතින් ඔය වගේ සින්දු ප්‍රසිද්ධ වෙන්නේ නැහැ මං හිතන්නේ අර channel වල දැම්මට වඩා ටික කතා අහන අය තමයි ගොඩක් වෙලාවට ඒකන ඕගොල්ලන්ට ස්තුතිවන්ත වෙන්නේ මේ group එකේ වුණා share කරාම හොඳයි ලස්සනයි කියලා කියලා තිබ්බේ ඉතින් පුළුවන් නම් පොඩි support එකක් දෙන්න අපේ හෂට like එකක් දාලා මේ ආදරය කරන්න කැමති නම් අදට රින්ග ටෝන් නැත්තාගෙන හැබැයි ඉතින් ප්‍රශ්නේ මේ රින්ග ටියුන් එක දාගත්ත හර්ෂට ආදරයක් විතර නෙමෙයි තමන්ගේ දුර්ගති සමාජයට ලොකු ආදරයක් කරනවා ඉතින් කැමති නම් නේද බුද්ධික පොඩි ප්‍රසිද්ධියක් කරන් දෙන්න මේ දවසක් හරි ටෙක් කතාවන මයික් ටෙස්ටින් උත් කරන්නේ බුද්ධික මතකද නේද මයිද මයික් ටෙස්ටින් වල ඉඳලා බුද්ධිකට මේ අපේ හර්ෂට ඒකට පොඩි ප්‍රසිද්ධියක් උත් හම්බුනේ සින්දුවට ප්‍රශ්නෙකට යමු නේද යමු YouTube එකේ ලයිව් වීඩියෝ බ්‍රෝඩ්කාස්ට් එක කරන්න කොහොමද කියලා නේද webcam එකක් නැති desktop එකේ පෙන්නීම අවශ්‍ය සතුල තමයි අහන්නේ ඇත්තටම YouTube ලයිව් බ්‍රෝඩ්කාස්ට් එකක් කරන්න පුළුවන් Tamanta video channel එකක් YouTube එකේ තියෙනවා නම් ඒ channel එක function නයි කියන්නේ ඒකට video දාලා ඒක වැඩ කරනවා නම් Tamanta Google Plus account එකක් තියෙනවා නම් Google Plus hangout එක YouTube හරහා ලයිව් බ්‍රෝඩ්කාස්ට් කරන්න පුළුවන් ඒ ඔප්ෂන් එක තියෙනවා මම ඒකලින් මේ හැමෝටම දෙනවද නැත්නම් අර බ්‍රෝඩ්කාස්ට් ඒ වෙන්ඩර්ස්ලාට විතරද ලයිව් බ්‍රෝඩ්කාස්ට් එක දෙන්නේ කතායි තියෙනවා තියෙනවා මේක ලොකුනම නම් පේනවා අන්නේ ප්‍රශ්න එක තැනනම් මම දන්නේ නැහැ හැමෝටම ලයිව් මේ බ්‍රෝඩ්කාස්ටිං වෙන්ඩර්ස්ලා කියලා ඒගොල්ලෝ රැසිලෙක් කරගත්ත කට්ටියක් ඉන්නවා එතකොට අපි රැසිලෙක් කළා මම හිතන්නේ ඇති නේද මලා වයින් පොඩ්ඩක් ඉන්න කට්ටියට වෙන්නන්නේ මේ සාමාන්‍යයෙන් ගියාම මේ වීඩියෝ මැනේජර්ගේ ඔප්ෂන් එකක් එනවනේ. ඔව් වීඩියෝ මැනේජර්ගේ ඔප්ෂන් එකක් එනවා හැංගවුට් එකක් කරන්න පුළුවන් කියලා. මේක මේ ගිය සතිය අර නිවුස් එකකටත් තිබුණ එක තමයි හැංගවුට් ගැන නේද? අර ඒක ස්ටුඩියෝ මෝඩ් එක කියලා එකක් ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කළා දෙන Google නේද? ඔව්. මට ඒක හැබැයි එන්නේ නැහැ. මේක සාමාන්‍ය උඩින් මැසේජ් එකක් එනවා මොකක් හරි එකට ගියාම මේ මට ඇත්තටම මතක නැහැ මේ කොයි එකට ගියාමද ඒක එන්නේ කියලා මේ සාමාන්‍යයෙන් මේක ගන්න පුළුවන් දන්නේ නැහැ චම්ලි නේද අපේ වීඩියෝ එක ඉන්න මම ගන්න චම්ලියට පොඩි අපස්ථායක් තියනවානේ දැන් මේකට ගියහම පේනවා ඉතින් කට්ටියට මේ උඩ ඇවිල්ලා තියෙන YouTube now has video streaming using hangouts on near එතකොට අපිට නම් හැකියාවක් තියෙන ඇත්තටම මේ මේක මේ බ්‍රෝඩ්කාස්ට් කරන්න එතකොට ඇත්තටම කරන්න ඕනේ අර Google Plus වලට අපි ගියොත් එම මේ මයි Google Plus එකට ගියොත් එම කුණු කන්දල් පේනවා එක එක ශයා ගන්න එව නැත්නම් මම ගිහිල්ලා පෙන්නනවා ඉතින් ඒකට ගියොත් එම පුළුවන් hangout එකක් start කරලා ඒකෙන් select කරන්න පුළුවන් YouTube වලට broadcast කරන්න කියලා. එතකොට යාට කරන්න ඕනේ ඇත්තටම අර දැන් යාට desktop එකනේ stream කරන්න ඕනේ කියලා කියන්නේ මුන්දික ඒකට ওই software තියෙනවා නේද සාමාන්‍යයෙන් ඔය කලින් මේ hangout එකේ පුළුවන් desktop එකේ desktop එකේ share කරන්න නැත්නම් camtasia වගේ එකක් පාවිච්චි කරලා ඒ වගේ එකක් පුළුවන් hangout එකේ يعني මොන YouTube ස්ට්‍රීම් යම්ම ප්ලේ කරන්න පුළුවන් නැත්තම් දැන් මම මේ ලයිව් ස්ට්‍රීම් අයි චැනල් නව් කියලා එකට ගියා මේ ගිහිල්ලා බැලුවොත් එහෙනම් මොනවද එන්නේ කියලා අපි චෙක් කරලා බලමු නේද ඒක ඇත්තටම මේ Google Hangout එකකට යනවා මගේ කැමරේ ගොන්න උනා මම දන්නේ ඒක මගේ අහලම කරා අපි බලමු නේ ටෙස්ට් Hangout එකක් දාලා මේ ඉන්නේ උනොත් පේන්න ගත්තා Hangout එකට ඉන්වයිට් කරන්න අහන්නේ මේ ලව් කරා මේ බල්ලෝ ඉන්නවා පූසේ පේනවා මේ බල්ලොත් යාළු බල්ලෝ ඉන්නවා බීටලි ඉන්නවා ඉතින් ඔයගේ මේ කට්ටිය වැට් කරලා මේ පුළුවන් හැංග් අවුට් එක කරන්න මේ අපේ වීඩියෝ එකක් ඔය යටින් පේන්නේ මේ එතකොට මේක YouTube එකට යවනවාද කියලා ඔප්ෂන් යන හැම එකම ගහගත්ත ආවේ නෑ මම හිතන්නේ නේද සෙටින්ග්ස් වල හැම දිනවද එහෙමද ආයෙක තියෙන මොනවාද ගන්න කියලා මම දැන් ස්ටාර්ට් කරොත් එමේ YouTube එකට යන වැඩි මුද්දක නේද ස්ටාර්ට් කළා බලන්න අපි හැංග් අවුට් එකක් දාලා අපි දාමු දසුන් සමීර ගමුනේ දසුන් සමීර දැම්මා ටෙස්ටිං අනිවාර්යෙන් ඩිනයි කරා යවු මේ ස්ටාර්ට් හැංගවුට් ඉන්වයිටින් හරි හැංගවුට් එක ගියා මෙන්න මෙතන බටන් එකක් තියෙනවා මේ YouTube කියලා ඒ මම හිතන්නේ YouTube වීඩියෝ එක ප්ලේ කරන්න නේ මේකට allow access right loading una youtube video ekak deployment naththam connect una welcome to youtube in hangout something remind everyone has right ana meke video ekak play karanne play karanna e wage desktop ekak gannat puluwan galin uthaninma me metenima ne hangout low me mai dane ara google plus කට්ටිය වැඩි යන්නේත් නැති ඉන්නේ ඔය හැංගවුට් යූස් කරන්න යනකොට සෑහෙන දෙයක් තියෙනවා ඒකේ මේ ආ මෙතන හරියට could not load shockwave flash ආසයි වගේ දේවල් වල හැංගවුට් load කොහොමරි මේකේ බ්‍රෝඩ්කාස්ට් කරන්න කොහෙන්ද කියලා නම් මෙතන ඇත්තටම වැටලා තිබෙන්නේ නැහැ නේ බුද්ධිගේ මේක අපි පොඩ්ඩක් බලලා කියවුනේ පස්සේ ඇත්තටම මේ පුළුවන් එහෙම කරන්න ඕන කියලා තියෙනවා YouTube screen share invite chat හරි කොහොමරි පුළුවන් කියලා තමයි කියන්නේ මේ අපිට එහෙම එකක් දීලා තිනවා හොඳට CP එක නම් ගොඩක් දිව්වා කියලා තේරෙනවා. කොමාරි මේ හැමෝටම දෙනවද කියලා පොඩ්ඩක් කට්ටිය බලලා ගියන් තමයි YouTube channel එහෙම තියෙනවා නම් හැමෝටම YouTube live දෙන්න බැහැලු. යාපොට් එක ටයිනේ සිරානේ නේ. කවන්නේ. පුළුවන් කියලා තමයි කියන්නේ සමාවෙන්න මේ චතුල ඔයාලට බැරි නම් මේ සාමාන්‍යයෙන් නම් මගේ account එකේ තියෙන හින්දා මම අතරම හිත හැමෝටම තියෙනවා කියලා. සමාවෙන්න වැඩිමක් නම් මේ ගැටලුවක් නෑ මේ එහෙම පුළුවන් කියලා තියෙනවා. එහෙම බැරි වුණොත් ඉතින් අය චතුරට අපි වගේ යූස් ස්ට්‍රීම් පාවිච්චි කරන්න පුළුවන් නේ. ඔව්. යූස් ස්ට්‍රීම්, ජස්ටින් ටීවී, බ්ලොග් ටීවී ඒ වගේ ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. කැම්ටොයිස් මැක් වල විතරද පුළුවන් කියලා අහනවා. ඔව්. නෑ නේ කැම්ටොයිස් ස්ටෝන් එකට දෙනවා නේ. මම නම් ඒක නෑ ගන්නේ. මැක් වල විතරයි දෙන්නේ. ඔව්. මැක් වල විතරයි දෙන්නේ. තන්දු දැම්මා මේ හර්ෂගේ සින්දුව. ඊළඟ ප්‍රශ්නයක් නේද? ඔව්. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ අම්මට. සමයන්න අපේ අනන්තවත් වාරයක් අපේ මේ මේක චැට් එක ක්‍රෑෂ් වෙන නිසා අපි තීරණය කළා මේ මේක පෙන්වන්න නැති මේක පෙන්වන්න දෙන්නේ නැහැ. වීඩියෝ එක පෙන්වන්න දෙන්නේ නෙමෙයි මේ අපේ iPad එක ගන්න නැතුව. iPad එක ගන්න නැතිව මොකද මේක ස්ටාර්ට් කරනවායි ස්ටොප් කරන වෙරින්න මට වෙන වැඩක් නැති වෙන හැම. හරි. ප්‍රශ්න අහලා තියෙන අතන නාමල් නාමල් අහන පරිගණක හැකිය වෙන software ඇතුළ ඇති අඩුපාඩු බලපායි. LS software එකේ සිදුවෙන අඩුපාඩු මොනවාද කියලා අහන බුද්ධික. පොදුවේ කොමන ක්‍රියාකාරකම් මේ සඳහා බලපානවද කියලා අහන. මෙවැනි අඩුපාඩුකම් මගහරවා ගැනීම ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද කියලා අහනවා. ඒ සඳහා විශේෂ tools තියෙනවද කියලා අහනවා. නාමල් තමයි අහන්නේ. මම බුද්ධිකට උත්තර දෙන්න පුළුවන් නේද? ඔව්. ඉතින් හැක් වෙන්නම් ගොඩක් වෙලාවට බලපාන දා software එකේ තියෙන අඩුපාඩු. මේ ඉතින් ඒක අපි විශේෂම ඒවා කිව්වොත් ගොඩක් වෙලාවට දැන් අපි software එක ඒ අර අපි ආකිටෙක්චර් එක කියලා කියනවානේ. ඒකේ design එක ඒක අඩුපාඩු තමයි ගොඩක් කලාවට බලපාන්නේ. ඒ කියන්නේ අපි හිතමු අපේ සොෆ්ට්වෙයාර් එක රන් වෙන්නේ මේ යූසර්ගේ පවර් account එක කියලා මොකක් හරි අපි හිතමු ඇඩ්මිනිස්ට්‍රේටර් රයිට්ස් තියෙනවා කියලා සොෆ්ට්වෙයාර් එක රන් වෙන. එතකොට මොකක් හරි අඩුපාඩුවක් තිබුණොත් ඒක වෙන දේ තමයි මේ අපි හිතමු හොඳම උදාහරණයක් කියන්නම් මම. අපි හිතමු iOS app එකක් කියලා. ඒකෙදි ගොඩක් වෙලාවට දැන් පාවිච්චි කරන දෙයක් තමයි අර JavaScript bridge එකක් කියලා කියනවා අපි. ඒ කියන්නේ JavaScript එකකින් ඇතුලේ තියෙන code එකක් execute කරගන්න පුළුවන් වෙන්න හදන mechanism එකක් තියෙනවා. අන්න ඒ වගේ දෙයක් අපි හිතමු පිට ඉන්නේ يعني web page එක load කරන්න වෙන කෙනෙක් කියලා third party එකට දුන්න කියලා. එතකොට ඒ third party එකට ඕන විදිහට අපි හිතමු එතන හැක්කුණා කියලා. අපි web page එක load කරන දැන එතකොට ඒගොල්ලන්ට ගෙලින්ම අපේ application එක ඇතුලේ code execute කරන්න තියෙනවා බලයක් තියෙනවා සහ මාර්ගයක් තියෙනවා ඒක access කරන්න. අන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ අපි අර එළියත් එක්ක يعني application එකේ ඉඳලා එළියත් එක්ක එළියේ අනිත් වෙන third party service එක ගනුදෙනු කරනකොට තියෙන අඩුපාඩුකම්. ගොඩක් වෙලාවට අපි හිතමු අපි secure channel එකක් පාවිච්චි කරන්න. නැත්තම් ඔය තව ගොඩක් දෙනෙක් කරන එකක් තමයි ගාලින්ග මේ ඔය application වල connectivity වගේ ඒවා තියාගන්න මේ Google වලට දානවා වෙන වෙන එක එක අපි දාන servers වලට request කරනවා නිකන් application එක ඇතුළේ ඉඳලා. ඒකත් ඇත්තටම මේ එච්චර හොඳ දෙයක් නෙමෙයි software එකක් විදිහට බලුවා. මොකද මේ ඒ කියන්නේ අපේ software එකකින් කරන වැඩේට අමතරව ඒක පාවිච්චි කරන හැම වෙලාවකම මේ user ගේ විස්තරات එක තමයි මොකෝ එළියට request එකක් යනවා. අපි හිතමු http එකක් යනවා කියලා. IP address, cookies තියෙනවා නම් මොනවා හරි ඒවා ඒවත් එක තමයි එළියට යන්නේ. එතකොට ඒකත් පුළුවන් හැක් කරන එක්කෙනෙක් කරන ඉන්නවා නම් කවුරු හරි මොකෝ software එකේ activities මොනවද කියලා බලාගෙන ඉන්න එක්කෙනෙක් ඉන්නවා නම් ඒකත් ලොකු information එකක් ඒගොල්ලන්ට. අනිත් එක තමයි මේ software හදද්දි කරන ඒ කියන්නේ ගොඩක් අතපසු වෙන තැනක් තමයි මේ data save කරලා තියෙන එක. අපි හිතමු desktop application එකක් හරි web application හරි mobile හරි ඕනිම දෙයකදී අපි අර local data save කරලා තියාගන්නේ කොහොමද කියලා. අන්න ඒක ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන දෙයක්. මොකෝ අපි මේ data encrypt කරනවාද? ඒක දැන් ගොඩක් developers ලා කරන වැඩක් තමයි අර platform එකේ security එක ගැන සෑහීමකටපත් වෙනවා. අපි හිතමු sandboxing concept එකක් තියෙනවා කියලා platform එකේ. හරි මේක sandboxing තියෙනවානේ කියලා නිකන් අපි ඊට එහාට security එකක් දාන්න යන්නේ නැහැ. හැබැයි මේ sandbox එක crack කරපු වෙලාවට අපේ data ටික ඔක්කොම එළි. ඒ වගේ දේවල් තමයි ඉතින් මේ develop කරනකොට වෙන අතපසුයි. ඉතින් ඒකට ගාලින්ග අහලා දෙන tools මොනව හරි තියෙනවද කියලා නේ? ඔව්. එහෙම check කරන ඇත්තටම tools කියන්නේ අර ඔය guides නම් තියෙනවා. step by step guide තියෙනවා. ඒ ගොඩක් ඕකට අර specialized වෙච්ච company එහෙම තියෙනවා. මේ ඒගොල්ලෝ කරන්නේ ඇත්තටම මොනව හරි අපි දෙන application එකක් ඒගොල්ලන්ට source එක දෙන්න ඕනෙත් නෑ ගොඩක් වෙලාවට. හැබැයි debug කරගන්න මේ පුළුවන් විදිහට දුන්නොත් එහෙම ඒගොල්ලන්ට application එක මේ ඒගොල්ලෝ analyze කරනවා. මේක එළියත් එක්ක communicate කරන්නේ කොහමද, data save කරන්නේ කොහමද, permission මොනවද ඕන run වෙන platform එකේ, ඒ වගේ දේවල්. අන්න ඒ වගේ guide එකක් අරගෙන අපි step by step බලාගෙන යන එක තමයි කරන්න පුළුවන්. එහෙම නැතුව එහෙම tools නම් නැහැ. මොකද මේ ඕක software එකෙන් software එකට ඕක වෙනස් වෙන නිසා. ඒකම ඉතින් අර best practices කියලා දේවල් තියෙනවා ඉතින් software එක හදනකොට. ඒව ගැන සැලකිලිමත් වුණා නම් ඔය ගොඩක් දේවල් මේ මගේ අර ගන්න පුළුවන්. අනිත් එක තමයි අර architecture එක review කරන එක. ඒක මොකද ගොඩක් වෙලාවට බොහොම සීමිත දෙනෙත් තමයි මේ architecture එක design කරන්නේ. එතෙන්දී ඒක හරියට review කළා, ඒකේ තියෙන work flows ගැන question කළා, ඒවා එක එක විදිහට challenge කළා, මේ architecture එක පිළිසිදු කරනවා නම් ගොඩක් ඉතින් අතපසුවීම් වෙනවා අඩුයි. මොන හරි දිනවද ගාලින්ග තව එකතු කරන්නේ? ඇත්තටම අර මේ අතපසුවීම් කියලා කියන්නේ බුද්ධික මේ ගොඩක් අය සමහරලාට මේ නොසැලිනවත් කමදාය බුද්ධික කිව්වාගේ තියෙන අර නෑ මේක කවුරුත් හොයාගන්න එකක් නෑ කියලා. දැන් උදාහරණයක් ගත්තොත් අපේ ඔෆිස් එකේ සමහරලාට software දෙනකොට දැන් platform දෙයක් අතර මෙලියට communication එක මාරු වෙනකොට දෙවැනි පලටෆෝර්ම් එකට මාරනාව හිතනවා පලඩිගේ ඔතෙන්ටිකේෂන් කරලන්න තියෙන්නේ දෙවැනිගේදී ඔතෙන්ටිකේෂන් වෙරිෆිකේෂන් එක කරන්න ඕනේ නැහැ කියලා. සමහරලාට සයිට් හදනකොට ගොඩක් අය කරනවනේ බුද්ධික. අපි හිතුව වෙබ්සයිට් එක සරල අදහසක් කියන්නේ ලොගින් එකක් පේජ් එකක් දාලා ඔක්කොම කරලා හදනවා. ඇත්තටම ඊළඟ පේජ් එකට තමයි යන්නේ. ඊළඟ පේජ් එකට ගියාට පස්සේ යන අතරතුරදී වෙරිෆයි කරාට ලොගින් වෙලාද කියලා ඊළඟ පේජ් අතර යනකොට මේක චෙක් කරන්නේ නැහැ මේක ලොගින් වෙලා නැද්ද කියලා. ඉතින් ඔයගේ වෙන අවස්ථාවන් උනොත් පොඩි සරල දෙයක් හොයාගන්න පුළුවන් නේද බුද්ධික කියන්නේ. ඊට සයිට් එකේ ඩේටා වලට ඇක්සස් කරන්න කියලා. කලින්ක තව දෙයක් තමයි මේ දැන් ඔය ගොඩක් අය ඔතෙන්ටිකේෂන් වලට එහෙම ඔය සෝෂල් නෙට්වර්ක් සර්විසස් පාවිච්චි කරනවානේ. ඔව්. අනේ ට්විටර් හරි Facebook හරි ඒ වගේ දෙකින් ගොඩක් ඒ වගේ අර ඕත් කියන මේ ඔතෙන්ටිකේෂන් සිස්ටම් එක තමයි තියෙන්නේ. ඒකෙදි ගොඩක් සර්වර් පැත්තේදී වෙන වැරද්දක් තමයි අර ටෝකන් එක වෙරිෆයි කරන්න නැති එක. මොකද මේ ඒ කියන්නේ අපි හිතමු අපි යූසර්ට ගන්න ඕත් ටෝකන් එකක් අරගෙන ඒක ස්ටෝකන් කරන සර්වර් එකේ ඊපස්සේ ඒ ටෝකන් එකත් එක්ක පුළුවන් ඇප්ලිකේෂන් එකට ඒ කියන්නේ අපි පර්මිෂන් දීපු ඇප්ලිකේෂන් එකත් එක්ක වැඩ කරන්න. හැබැයි ඒ ටෝකන් එක ගොඩක් වෙලාවට ට්‍රාන්ස්මිට් වෙන්නේ අනිත් සර්වර් පැත්තට යන්නේ සිකුවර් channel එක නෙමෙයි ගොඩක් වෙලාවට. නැත්තම් ඒක අපි සිකුවර් එකක ගියත් අර URL එක යනවා ටෝකන් වගේ. ඒ වගේ දේවල් වලින් ඒ කියන්නේ ගොඩක් වෙන්නේ ඔය සෝෂල් නෙට්වර්ක් එහෙම හැක් වෙනකොට. ඉතින් එතකොට මේ ටෝකන් එක ගත්තා කියන්නේ මේ ඇප්ලිකේෂන් එකට දීපු පර්මිෂන් වල ඉඳගෙන මේ යූසර් වෙනුවෙන් ඕනි වැඩක් කරන්න පුළුවන් කියන එක. සමහරවිට ඔය ටෝකන් කතාව කොම් බුද්ධික සමහරව ඔය ටෝකන් ඉෂු කරාට පස්සේ ටෝකන් එක්ස්පයර් වෙන්නේ නැහැ. ඔව්. ඒත්තරම එහෙම කියලා දැන් අර Facebook එහෙමත් දැන් ඕත්තර 2 වලට මාරුණාට පස්සේ ඒ කියන්නේ අර එක්ස්පයර් වෙන්නේ නැති ටෝකන් දැන් ගොඩක් සිස්ටම් වලින් එහෙම අයින් කරගෙන යනවා. ඔව් අනිත් එක බුද්ධිගේ ටෝකන් එක්ස්පයර් වෙන තමයි පාස්වර්ඩ් එක මාරු කරන්න ඕනේ. ඒ ප්‍රශ්නයක් තියෙනවා. මම නම් රෙකමෙන්ඩ් කරන එකක් තමයි සාමාන්‍යයෙන් මාස 3 කට සැරයක් පාස්වර්ඩ් එක මාරු කරන්න කියලා. අනික දකින් දකින් සයිට් වලට විශේෂයෙන් මේ Facebook කරහා ඔත් කරන්න මේ අර ඔත් කරන්න කියලා ලේසි වෙන දානවා. මම නම් අර වෙලා ගියත් අර රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක ගිහලා රෙජිස්ටර් වෙලා ගන්න නිසා අර දෙක දෙන්නේ නැහැ. ඔව් ඒක මේ අර මාසෙන් මාසෙටවත් මේ තමන්ගේ දැන් අපි මේ Facebook හරි Twitter හරි Google හරි මොකක් හරි කියලා account එක පොඩ්ඩක් review කරන්න. මොකද ඔය හැම system එකකම දීලා දෙන facility එකක් අර link වෙලා දෙන application permission දීලා දෙන්නේ මොනවද කියලා පෙන්නන්න. ඒක බලලා සමහර ඒවා අපි හිතමු අපි mobile application කියලා ඔන්න දාලා ටිකකින් uninstall කරලා දානවා. හැබැයි application එක add වෙලා තිනවා මේ අපේ account එකට ගොඩක් වෙලාවට. ඒ වගේ දේවල් අයින් කරලා දානවා නම් ඉතින් මේ ගොඩක් risk එක අඩුයි. ඒ හැක් වෙන්න තියෙනවා. ඔව්. උපුල් ලෑගෙන් සද්දයක් නැත්තේ ඇයි කියලා අහනවා. උපුල් ලෑයි මං ගහන්න ඉන්නවා. උපුල් ලෑය මොන හරි කියමු උපුල් මේ දාසල නැතුව හිටියේ මොකද මොනාලද කරේ? උපුල් මේ මං දැන් ෆොටෝ එකක් දාලා දිනෝ මේ හොකි ගහන නේද උපුල්? හොකි ගහන නේ මේ දාස් ටිකේම මම මේ විශ්වවිද්‍යාල ඉන්ටර්නසිටි මීට් වල අපේ ඔෆිෂියල් ෆොටෝග්‍රෆි අඩක් බාරගෙන ඉන්නවා. ඉතින් හැම සතියන්තෙම හරිනම් මම අදත් යන්න ඕනේ. දැන් ඒ ටුඩේම ආපහු පිටත් වෙන්න ඕනේ. ඉතින් ඒ කටයුත්තට දැන් මාසයක් විතර එක දිගට සතියන්තේ යොමු වෙච්ච හන්ද තමයි මේ බැරි උනේ දෙකට එකට සම්බන්ධ වෙන්න. තවත් දෙකක් විතර ඉස්සරහට තියෙනවා සම්පූර්ණයෙන් ඒ කටයුත්ත ඉවරෙන්න. ඉතින් ඔයක හන්ද තමයි මේ පොඩක් මේ දවස්වල පොඩක් එළියට ඒ කියන්නේ කතාවට එහෙම වෙන්න බැරි උනේ. මේ දවස්වල මේ ටෙක් හන්දියේ සයිට් එකේ මම තිස්සේ වගේ අප්ඩේට් වෙනවා දැක්කා අපි. නෑ ඇත්තටම මේ මේ සයිට් එක සති දෙකකින් අප්ඩේට් වුනේ නෑ. ඔයක තමයි කිව්වේ. පොඩක් බිසී පිට ඉන්නේ දැන්. මම හිතන්නේ දැන් තව සතියක් විතර මේ ප්‍රශ්නේ තියෙනවා. ඊට පස්සේ නැවතත් අපි ඉස්සර විදියටම ටිකක් ඊටත් වඩා හොඳට කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඔය ඔක්කොටම ඉතින් කාලයත් එක තමයි. කාලයට වඩා කම්මැලිකමක් තියෙනවා. ඒකත් ඉතින් අවංකම කියන්න ඕනේ. මොකද මේ ගොඩක් වැඩ කරනකොට ඉතින් හැම දෙයකටම වෙලාවෙන් කරගෙන ඉන්නකොට පොඩ්ඩක් රෙස්ට් එකකුත් ගන්න හිතෙනවනේ වෙලාවකට. ඉතින් කොහොම වුණත් ඉස්සරහට මේ හැමදේම කරගෙන යන්න ලොකු වමනාවක් තියෙනවා. අතරින්නේ නැහැ කොහොමද? ඔව් මම දන්නේ ප්‍රශ්නයක් තියෙනවා බුද්ධික අපේ ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් ටෙක් කතාව දැන් පැය එකමාරක් විතර යනවා නේද? ඔව් කට්ටියගේ අදහස් මොනවාද කියලාත් අපිට කියන්නේ ටෙක් කතාව වැඩිමින් තියෙන එක හොඳයිද අඩුවෙන් තියෙන එකද හොඳ? කලින් පටන් ගත්තත් හොඳ වේවාගේ නේද? කලින් පටන් ගන්න පුළුවන් කට්ටිය වෙලාට එනවනේ. මේ රසික ප්‍රශ්නයක් අහලා තිනවා. මේ ලංකාවේ බොහොම වෙබ්සයිට් වල ෆුල් HD ලෙස ඩවුන්ලෝඩ් කිරීම වෙන වීඩියෝ ඇත්තන ෆුල් HD ද රෙසලූෂන් එක 1920x1080 ඇත එහෙත් ගුණාත්මකභාවය අඩුයි. පැහැදිලි කරන්න මේක තිබ හර්ෂයියගේ වීඩියෝ එක ඇතුළේ. හර්ෂයියක වීඩියෝ එක ඇත්තටම HD එක. HD කියලා කියන්න නම් කැමරාවේ සිට අවසානය දක්වා, ඒ කියන්නේ අවසානය කියන්නේ ඔය සයිට් එකට දාන තැන දක්වා HD විදියට එන්න ඕනි. හර්ෂකගේ HD නම් නෙමෙයි මම දන්න තරමට. HD. මම දන්නේ නැහැ. මට නම් හිතෙන්නේ නැහැ HD කියලා. මේ මම බලපු විදිහ නම් මම හිතන්නේ සමහර YouTube දානකොට ඒක ගුණාත්මකභාවය අඩු කරලා හර්ෂ දැම්මත් දන්නේ නැහැ. දැක්ක විදිහ නම් HD නෙමෙයි. මේකට හේතුව තමයි මේ ගොඩක් කියලානේ මේ ඔය හැම සයිට් වලම දාන්නේ HD කියන වචනේ හරි ලස්සනයිනේ. අපි මේ ළඟදී TV channel එකක පටන් ගත්ත HD ready කියලා. ඒක කලින් මේ මම දැක්ක දැන් ඒක නිවුස් පටන් ගත්තන ගිය සතියේ. ඔව්. ඒකට අර පොඩි ප්‍රෝග්‍රෑම් එකක් දාලා තියුණා ඒගොල්ලෝ කොහොමද මේ ඒ නිවුස් රූම් එක පෙන්වන්නේ එක. ඒකෙදී ඒගොල්ලෝ හැබැයි කියන පැහැදිලිව ලංකාවේ කොයි වෙලාවක හරි HD පටන් ගන්නවා නම් ඒගොල්ලන්ගේ ස්ටේෂන්ස් රෙඩි කියලා යන්න. ඒක තමයි ඉතින් ඇත්ත தත්ත්වය. හැබැයි කියලා පටන් ගන්නකොට පටන් ගත්තේ එහෙම නෙමෙයිනේ. HD දාක්ෂණින් කියලා නේ. දෙයියනේ තෙක්කටත් HD රෙඩි. මෙතන ඉඳන් මෙතනට නම් HD. ඉතින් අපිත් කියන්න බැරේ HD කියලා. පේන්න නැත්නම් HD රෙඩි නෙමෙයි. මම දන්නේ 4K වුණත් වැඩක් නැහැ නේද? ඔව්. පේන්නේ නැති දේ වැඩ කරලා කතා කරලා වැඩක් නැහැ HD. ගෙදර දිනේම කතා කරලා වැඩක් නැහැ. යකෝ මගේ ෆෝන් එකෙත් HD තියෙනවා මේ මේකේ. ඉතින් ඒක මං HD කියලා කියන්නේ මේ කතාව මේ ඇත්තට මෙන්න මේ හැම සයිට් එකෙම කරන්නේ මේ පොඩි වීඩියෝ එක අප් කන්වර්ට් කරන HD වලට. ඒ කියන්නේ මේ ඔයා කිව්වා හරිය රෙසලූෂන් එක 1920x1080 තියෙනවා. නමුත් මෙන්නේ අර පොඩි එක ලොකු කරලා තමයි තියෙන්නේ. එතකොට ඉතින් අර පොඩි කොටුවත් ලොකු කොටුවක් කළා තමයි පේන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට මේ සයිට් වල දින HD නෙමෙයි. මූවි ඩවුන්ලෝඩ් ඇතුළු හොරට ඩවුන්ලෝඩ් කරන ගොඩක් ඒවාත් ගොඩක් වෙලාවට HD ඇත්තටම HD නෙමෙයි. මොකද ඇත්ත HD වීඩියෝ එකක් ෆිල්ම් එකක් ගැන කතා කරොත් එහෙම හැම ට්‍රූ HD විදියට ගත්තොත් අඩුම ගාණි ගිගාබයිට් 25ක් වෙනයි ෆයිල් එක. කවුරු ඩවුන්ලෝඩ් කරන්නේ නැහැ නේද? මේගා ගිගාබයිට් 10න් 12න් HD දෙන්න පුළුවන් නම් මං හිතන්නේ මේ ලෝකේ හොඳම කෝඩෙක් එක දැන් අර 265 වෙන්න ඕනෙත් නෑ. ඔව්. අලුත් කෝඩෙක් එක. මේ HD වීඩියෝ වලට. ඒක කලින් මේ ඔය MPG ඒ ගෲප් එකකින් මේ අලුත් ස්ටෑන්ඩඩ් එකක් ඩිෆයින් කරලා කියලා එහෙම නිවුස් එකකුත් වෙනවා වගේ. ඔව් ඒක තමයි මම කතා කරේ බුද්ධික කියන්නේ ඒගොල්ලෝ අත්තරම HD. අර දැන් අපි දන්නවනේ HD මේ රිලීස් කරන්න ලොකු මේ බෑනිට් එකක් යනවා කියලා. ඔව්. ඒක ඊළඟට නාමල් ලයිව් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඉස්සෙල්ල ප්‍රශ්නේ අහලා තිබි රසික. නාමල් අහන අපෙන් ස්පයිවර් එකක් මගේ පරිගණක ඇතුලේ ඩේටා ෆයිල් වෙනත් සර්වර් එකකට අප්ලෝඩ් කරලා තෙලස අප්ලෝඩ් ටු ෆයිල් මොනවාද බලාගෙන යන්නේ ක්‍රම තියෙනවා. අමාරුයි. ඉතින් එහෙම කියන්නේ තම ඔඩිටින් කරලා නැත්නම් ඉතින් අමාරුයි. යව්වට පස්සේ නම් බලාගන්න බෑ. යවන්න බැලේ. ඔව් අර පර්සනල් ෆයර් වෝල්ස් කියලා දෙනවනේ ඒ වගේ එකක් දාගත්තොත් හැබැයි ඉතින් එකම දේ ඒක දැම්මම හරි කරදරයි. මොකද හැම එක ඒක ප්‍රොම් කරනවා මේකට දෙන්නද. මෙහෙම වෙලා තියෙන අර දන්නේ නැති කෙනෙක් ඕක දාගත්තත් වැඩක් නැහැ. ඒ කියන්නේ හැම දැන් ඇහුවාම දැන් මේවා කියන්න බෑ. ඒක හරි සිංහල තේරෙන්න නොදයි. මේ අපේ ඔෆිස් එකෙත් ඉන්න අපේ ලොකුම ලොක්කෙක් මේ එයත් පර්සනල් ෆයර්වෝල් එකක් දාගෙන තියෙන්නේ. ලංකාවේ කෙනෙක් නේ, පිටරට කෙනෙක්. මේ මේක උදාහරණයක් දක්වන්නේ නේ. ෆයර්වෝල් එකක් දාගන්නකොට තේරුම ගැති කෙනෙක් දාගන්න ඕනේ කියලා. මේ ඉතින් මගේ හේමන් සර් හිමි කියන කතරදී මේ ඇත්තටම මේ අපේ චීෆ් ටෙක්නිකල් ඩිරෙක්ටර් අවුරුදු ගානක එක්ස්පීරියන්ස් තියෙන අපේ කෝ අපි කම්පියුටර් දැකලා නැති කාලේ ඉඳන් සොෆ්ට්වෙයාර් ලියපු එහෙම එක්ස්පීරියන්ස් තියෙන මනුස්සයෙක් පාවිච්චි කරන්නේ. ඉතින් ඒත් මේක ඇත්තටම කියන්නේ මනුස්සයා නරක් කරන්නේ නේ. ඉතින් එයාත් ෆයර් වෝල් එකක් දාගෙන ඉඳලා සෝන් එකක් තමයි දාගෙන ඉන්නේ. සොරනාමෙත් ප්‍රොවර්ෂන් එක සල්ලි දීලා දාගෙන ඉන්නේ. අපේ ඔෆිස් එකට ආපු දාසේ නම් කවදක්වත් මුකුත් හරියට වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ නෙට්වර්ක් යන්නේ නැහැ. ඒක ෆයිල් සර්වරට ඇක්සස් කරන්න බෑ. ඒකට හේතුව තමයි එයා මොන මැසේජ් එකවත් ඩිනයි කියන එක තමයි ගහන්නේ. ඒක යාගේ අර තියෙන බය හින්දා ඒක පයි කියන්නේ යාට ඒක සිකියුරිටි තියාගන්න ඕනේ නෑ නෑ හැම මෙසේජ් එකකටම නෝ තමයි ගහන්නේ. ඒතර සමහරවල් දැන් අපේ IP ට්‍රස්ට් කරලා තියෙන රේන්ජ් එක දැන් අපි සෝන් එලාම හරි පර්සනල් ෆයර්වෝල් එක පාවිච්චි කරන කෙනෙක් දන්න ට්‍රස්ටඩ් නෙට්වර්ක්ස් හදලා තියෙන පුළුවන්. ඉතින් අපේ LAN එකත් යා ට්‍රස්ටඩ් දෙයක් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වුණා සමහරවල්ට යා ෆයිල් සර්වර් ඇක්සස් කරනවා තව මොකක් හරි net bias protocol එකක් යන්න හදනවා කියලා එනවා. ඉතින් යා නෝ කරනවා. ඉතින් ඒ වගේ අර yes no කේ නෝ කරන හැම තිස්සෙම හොඳයි. ඉතින් හොඳ දෙයක් එක. මොකද ඒ කියන්නේ ඒකෙන් තමයි ආරක්ෂා වෙන. දැන් නොදන්න කෙනෙක්ව ගොඩක් ඒ කියන්නේ මේ මොකද්ද මේ කමියුනිකේෂන් එක කියලා හරියට දන්නේ නැතුව පාවිච්චි කරන කෙනෙක් නම් ඉතින් අර සෝන් ලංගම තඩන්නේ නේද? ගොඩක් වෙලාවට වෙන්නේ අපි ඒකෙන් අපිද මොකිට හරි කනෙක්ට් වෙන්න යනවා කියලා. එතකොට ඒ ප්‍රොටෝකෝල් එකට ඇලව් කරන්නද කියලා එනවා. ඒකට IP එකට ඇලව් කරන්නද කියලා. IP එකට ඊට පස්සේ ඒකට අදාළ ප්‍රොසෙස් එකට එනවා වෙනම. ඒ ප්‍රොසෙස් එකේ ඩිපෙන්ඩන්සි තියෙනවා නම් තව ඒ DLL වලට ඉඳන් වෙන වෙනම අහනවා ගොඩක් වෙලාවට මැසේජ් ගන්න. වාතයක් තමයි. අර මෙහෙම ඉතින් අර සිකියුරිටි ලා තියෙන පැරනොයිඩ් සහ මේ පැත්තේ අර එයා ඉන්නේ පැරනොයිඩ් ලෙවල් එකේ මොකද එයාගේ හાર્ඩ් ඩිස්ක් ඉඳන් අර ඇඟිලි තියලා එන්ක්‍රිප්ට් කරලා අය අර වෙලා හાર્ඩ් ඩිස්ක් එකක් එහෙම අවුල් වුණත් එහෙම ගිනි තියන්න තමයි වෙන්නේ ලැප්ටොප් එක බූම් දෙල් ටිකක් දාලා මොකද ඒක වෙලාවකට ඉතින් අර හાર્ඩ් එන්ක්‍රිප්ෂන් එක දාගෙන ඉන්න අර හાર્ඩ් ඩිස්ක් ඕන ඔය දැන් කවුරුත් දන්නේ නැද්ද හાર્ඩ් ඩිස්ක් හැම එකටම ඉන්බිල්ට් එන්ක්‍රිප්ෂන් චිප් එකක් එනවා එතකොට තමන් පාස්වර්ඩ් එකක් දාලා ඉලක්ක 9කට නමෙන් දාසෙ නමෙන් නේ නමෙන් ආ නමෙන් දාලා ලොක් කරොත් එහෙම ආයි ජීවි විදියට කාටවත් ඒක දින ඩේටා ගන්න බෑ පෙන්ටගන් එකටත් ගන්න බෑ ඉතින් ඒක නිසා ඒක ඒක කී එක දානකම් ඒක ගන්න බෑ එහෙම වුණොත් අවු ඉතින් ඒක නිසා මේ ලෙවල් එකට තමයි සිකියුරිටි ඊළඟ ප්‍රශ්න රජිත් අහන්න ඩ්‍රීම් වෑමගින් නිර්මාණය කළ වෙබ්සයිට් එක කන්ට්‍රෝල් පැනල් එකකින් කනෙක්ට් කරගන්න ආකාරය පැහැදිලි කරන්න එයා රාස් කරන මේ ඩ්‍රීම් වෑගේ සොෆ්ට් එකක් හැදුවා ඒක වෙබ්සයිට් එකකට අප්ලෝඩ් කරන්න කොහොමද කියලා මේක ගන්න අපි පොඩ්ඩක් කතා කරමු මේ එන ඔය ගොඩක් වෙබ්සයිට් හදන්න පටන් ගන්න ඇට එන ගැටලුවක් තමයි නේද මොකද අර ඒගොල්ලෝ මුලින්ම හොස්ටින් කියලා ලගින්නේ C panel එක කියන එකනේ නේද හොස්ටින් ගොයන ඩොට් හොස්ටින් ගත්තට පස්සේ ඔව් ඒ කියන්නේ C panel එක වෙනත් control panel එකක් ඒ වගේ control panel එක ගන්න එතකොට ඉතින් අර එන ප්‍රශ්නේ තමයි මේ දැන් සයිට් එක මොකක් හරි authoring tool එකකින් හැදුවාම ඒක local machine එකේ run වෙනවා මේක දැන් කොහොමද දාගන්නේ කියලා හොස්ටින් කරන දැනකට යවා ගන්න කියලා. ඒක අපි පොඩ්ඩක් පැහැදිලි කරමු නේද? ඔව්. process එක නම් සරලයි. සරලම නැහැ ඉතින්. ඕනම hosting එකක් ගත්තම ඒකට FTP account එකක් කියලා එකක්. FTP account එක කියලා කියන්නේ file transfer protocol account එක. ඒකට ක්‍රම දෙකක් තියෙන FTP එක login එකක් තමයි FTP :// දෙකක් කියලා ගහලා තමන්ගේ server එක IP එක ගැහුවොත් login එකක් එනවා. ගොඩක් වෙලාට anonymous login නම් ඉංගම් page එකක් එන එක right click කරලා login as කියලා දීලා username password ගහන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට directory එකක් තියෙන බලා www public html හරි කියලා directory එකක් තියෙන බලා මේක ඇතුළට ගිහිල්ලා තමන්ගේ website එකේ file ටික දාන්න. folder එක නෙමෙයි මං කියන්නේ ඇතුළේ තියෙන index file එක හෝ index html එක සමහර website එකක් හදනත් අනිවාර්යෙන් කරන්න ඕනේ නැත්නම් home file එක index.html හරි index.php හරි තමන් පාවිච්චි කරන language එකේ නම වෙන්න ඕනේ නැත්නම් හරියට පේන්නේ නැහැ. හැබැයි ඉතින් තමන් හොඳට දන්නේ කෙනෙක් නම් මුල් ෆයිල් එක වෙන එකක් කරලා ඕන එක රීඩිරෙක් කරලා ඕන එකක් කරන්න බෑ අර විදිහට කරන්න අර ෆයිල් ටික කොපි පේස්ට් එකක් දැම්මම නම් අර සර්වර් එකට ටික වෙලාවකින් අප්ලෝඩ් වෙනවා එමු නැත්තම් ඊළඟ හොඳ ලෙවල් එකට තමයි යනකොට ෆයිල් සිලා කියලා තියෙනවා ෆ්‍රී සොෆ්ට්වෙයාර් එකක් ඒක FTP ක්ලයන්ට් එකක් ඒකට තමන්ගේ සර්වර් එකේ IP එකයි යූසර් නේම් එකේ වල දුන්න පාස්වර්ඩ් එකයි ගවවම අර වගේම කනෙක් වෙනවා වම් පැත්තේ තමන්ගේ කම්පියුටරේ වෙනවා දකුණු පැත්තේ සර්වර් එක වෙනවා ඒකේ නැවතත් අර www හරි public html හරි කියන එක ඇතුළට ගියා තමන්ගේ ෆයිල් ටික අර පැත්තට අප්ලෝඩ් කරා නම් සයිට් එක අප්ලෝඩ් වෙනවනේ. තව දැනගන්න දේවල් තමයි සාමාන්‍යයෙන් වෙබ්සයිට් හදන මුල් කාලෙදි කරගන්න වැඩ තමයි absolute path. absolute path කියලා කියන්නේ සමහර අයගේ ඉමේජ් ෆයිල් එකේ තියෙන c:\users\ තමන්ගේ නම \documents\ කොහේ හරි ෆයිල් එකේ තියෙන තැන තමයි තියෙන්නේ. සර්වර් එකට දාලා තමන්ගේ කම්පියුටරේ බලනකොට පේනවා. යාළුවන්ට කොහොම ඉමේජ් එක නැහැ කියනවා නේ බුද්ධික. ඒකට හේතුව තමයි සර්වර් එකට අප්ලෝඩ් කරන තමන්ගේ ලින්ක් එක වැටලා තියෙන්නේ තමන්ගේ කම්පියුටරේගේ ඉමේජ් එකට. එහෙම නැත්නම් සමහර ඒවාට අප්ලෝඩ් කරාම කම්පියුටරේ වැඩ කරාට සයිට් එක සර්වර් එකේදී පේන්නේ නැහැ. අර ලින්ක් ඔක්කොම හරිය ඒ ෆයිල් එකෙන් දැන් තිබ්බත් URL එක ගේම වැඩ කරන්නේ. ඒකට හේතුව තමයි තමන් ඩිවලොප් කරන වින්ඩෝස් වල නම් සයිට් එක අප්ලෝඩ් කරේ Linux සර්වර් එකට නම් Linux වල ෆයිල් නේම් කේස් සෙන්සිටිව්. කේස් සෙන්සිටිව් කියලා කියන්නේ අපි හිතමු උදාහරණයක් විදිහට kalinga.doc කියලා ෆයිල් එකක් තියෙනවා කියලා. k simple ඔක්කොම simple kalinga.doc එකයි k capital kalinga.doc එකයි ෆයිල් දෙකක් ඇරියට තමයි Linux වලට පේන්නේ. නිසා ෆයිල් නේමින් වලදී හැමතිස්සෙම simple අකුරු පාවිච්චි කරනවා හොඳයි නිය බුද්ධිය. අනික මේ ඩ්‍රීම් වියුවර් වලින් නිර්මාණය කරන වෙබ්සයිට් එක විතරක් නෙමෙයි මේක ඕනම එකකින් නිර්මාණය කරන වෙබ්සයිට් එක මේක තමයි සරලම ක්‍රමය. නැත්තම් ඩ්‍රීම් වියුවර් වලම ඔප්ෂන් එකක් තියෙනවා FTP සර්වර් එකට කනෙක්ට් වෙන්න නේද බුද්ධිය. ඒක හරහා බලලා ඒකෙන් අප්ලෝඩ් කරන්නත් පුළුවන්. පුළුවන්. හිතේ තමයි කල්ලිගේ අපි ඩෙඩිකේටඩ් සර්වර් එකක් ගත්තොත් එතකොට අපිට සෙටප් කරන්න වෙනව නේද වෙබ් සර්වර් එකක් දාන්න වෙනවා ඒ වගේ දේවල් කරන්න වෙනව නේද ඔව් ඒ කියන්නේ එතකොට ඉතින් තමන්ට සාමාන්‍ය ඩෙඩිකේටඩ් සර්වර් එකක් ගත්තොත් මම එහෙම බැරි කියනනම් ගන්න එපා කියනවා කියන්නේ මොකද ඒ මොන තපාචි ඉන්ස්ටෝල් කරගෙන DNS හදාගෙන ගොඩක් මහන්සි වෙන්නේ නේද එහෙම කරගන්න එපා හොස්ටින් නෑ ගන්න එක හොඳ වැඩ ඉතින් ඩෙඩිකේටඩ් ගන්නවා නම් ඇත්තටම පොඩක් දැනුමක් තියෙන කෙනෙක් ගන්න ඉතින් යාට එතකොට කරගන්න ඒක තමයි පොඩි කන්සල්ටේෂන් සර්විස් එකක් ගන්න පොඩි ගාණක් දෙනවා ඉතින් අපි වගේ දෙන කපටන් ගොඩ එක තමයි ආධාරක මේ එකම ගන්න හොස්ටින් කතා කරනකොට මේ අර රක්ස්පේස් කියලා මේ හොස්ටින් ප්‍රොවයිඩර් කෙනෙක් ඉන්නවා ක්ලවුඩ් වලට ඒක ජනප්‍රියයි නේ මේ ඒගොල්ලෝ පටන් අරගෙන තිබුණ අර ඕපන් ස්ටැක් කියලා මේ ක්ලවුඩ් එකනේ ඇත්තටම දැන් අර ක්ලවුඩ් ප්ලට්ෆෝම් එක එක්කෙනාගේ වෙනස්නේ. ඔව්. පිටම Amazon Cloud එක කියලා Rackspace Cloud එක වෙනම එකක්. ඒ කියන්නේ ඒගොල්ලෝ virtualization වෙනස් server images වෙන විදිහකට තියෙන හැම වෙලේ ඒ open stack කියන එකේදී ඒගොල්ලෝ මේ open standard එකක් follow කරලා control panel එකේ API කියන cloud API එක load balancers වලට තියෙන cloud files වලට තියෙන ඔක්කොම open stack එකකට ගෙනල්ලා දිනවා. ඒක සපෝට් කරන විදිහට ඒගොල්ලෝ network එක upgrade කරලා තියෙනවා. ඉතින් ඒකේ අර consumer ට තියෙන හොඳ තමයි මේ cloud provider ව මාරු කරන්න පුළුවන් තමන්ගේ images ඔක්කොම අරගෙන ගිහිල්ලා. මොකද අපි open stack server එකක් හැදුවොත් අපි Rackspace එපා කියලා හිතනොත් වෙන open stack support කරන provider කෙනෙක් ළඟට අර data ටික ඔක්කොම අරගෙන යන්න පුළුවන්. ඔව් දැනට ඉතින් අඩුයි කට්ටිය නේද? ඔව් දැනට අඩුයි. හැබැයි ඉස්සරහට ඒකට එකතු වෙයි කියලා හිතෙනවා කට්ටිය. ඒක consumer කිව්වත්ෙන් බැලුවොත් ගොඩක් හොඳ දෙයක් නේද? ඔව් Rackspace කියන්නේ මම හිතන්නේ hosting link අතට ගොඩක් ඉදිරියෙන් ඉන්න සමානවා. reliability අරම මේ කතා කරාම. අදට නවත්තනද බුද්ධි පැය එකමාර පැන්න. එකමාර ගියා. උපුල් මොනාහරි කියන්න දේවල් තියෙනවද අලුත් තොරතුරු තියෙනවද උපුල්ල පේන්න තියෙන දැන් අර ප්‍රශ්නයක් නේද? එහෙම විශේෂම දෙයක් නැහැ ඉතින්. බුද්ධි උපුල්ගේ මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මොකද්ද තියෙන්නේ? මගේද මම පාවිච්චි කරන්නේ ADSL එකක් මම පාවිච්චි කරන්නේ ඒ වුණාට ඔක වැඩ කරන්නේ නැති වුණාම පාවිච්චි කරන්න යටට තියන් ඉන්නේ. ඔව් මා නෑ මම මම මේ ඇත්තන උපුල්ගේ එක ඇහුවා අපි බලමු උපුල්ගේ වීඩියෝ එකක් මේ වෙතර ගන්න නේද බුද්ධි. ඔව් ලබන සතියවත් නේ. තමයි දිබලෝ අපිට ඉයර්ෆෝන් ගහගෙන උපුල්ල ස්පීකර් එකෙන් ගලන්න පුළුවන්. මේ බලමු එහෙම try එකක් දිනා නේද? ඒකත් කරමු බියටෙක් කතාල්නේ දුර බලා තියෙන කෙනෙක් වීඩියෝ මූණක් පෙන්න ගන්නේ හරි. දැන් අපිට මේ අපි අර ඉස්සර කරා නේද එක එක්කෙනා මේ ගත්තකෝ දැන් උපුල් වගේ දිගටම නෙමෙයි. ඔව්. මේ ටික වෙලාවකට එක එක දේවල් කතා කරන්න ප්‍රශ්න අහන්න මොනවා හරි අලුත් දෙයක් කරාම කට්ටියව කනෙක් කරගත්තා. ඔව්. එහෙම බලමු ඉස්සරහටත් එකක් දෙකක් කරන්න නේද? ඔව් මේ ඇත්තටම කාව සම්බන්ධ කරගන්නේ කියන එක තමයි දැන් ප්‍රශ්නේ තියෙන මේ අපිට අර වෙලාවක් නැති වුණා අපි හර හදිසියෙන් දඩබෝය ගාලන්නේ හැම එකම සෙට් වෙන නේද බුදු. ඒ නිසා අපි අපි අපි මේ දැන් බුද්ධික මේ ළඟදි පොඩි කතාවක් කියවා මේ අපි ටෙක් කතාවල අර ප්‍රෝග්‍රෑමින් කරමු කියලා. ඔව්. ඒ මොකද වෙන්නේ කරනවා. ඒ ඇත්තටම අර ගොඩක් කට්ටිය Java ගැනත් ඉතින් ප්‍රශ්න අහනවානේ. එකක් තමයි ප්‍රශ්න අහන ගොඩක් අනිත් එක Java කියලා මේ අඳගෙන යන ප්‍රෝග්‍රෑම් එකක් තියනනේ කට්ටිය මහාන කරගෙන යන එකක්. මේ ඒකින්ද ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් වලදී බේසික් ඒවා කතා කරන්න ඒක මේ ප්‍රෝග්‍රෑමින් කියන්නේ මොකද්ද ලැන්ග්වේජ් එකක් ගැන හිතන්න ඒක ප්‍රෝග්‍රෑමින් කියන්නේ මොකද්ද කියලා ඊට පස්සේ Java ගැන කතා කරන්න ඕන නැහැ ඒක ගැන කතා කරන්න අපි මේ පොඩ්ඩක් බලමු තව කෙනෙක්ව සම්බන්ධ කරගෙන මේ මොනොත් මම මේකෙන් අයින් වෙලා මං චම්ලිගේ ජොබ් එක කරලා මේ විදිහට කරන්න ඕන වැඩසටහන් දෙක තුනක් අපි කරලා බලමු ප්‍රතිචාර කොහොමද කියලා නේ කට්ටිය පොඩ්ඩක් මේ මේ පෝස්ට් එකට උනත් කමන්නේ කියනවා නෝ කියන්නේ මොනවද වෙන්න ඕන කියලා බලාපොරොත්තු වෙනවා සී වගේ කරන්න පුළුවන් නේ ඔව් එහෙම එක්කත් පුළුවන් කරන්න ඇත්තට ප්‍රෝග්‍රෑමින් කියලා පටන් ගත්තට පස්සේ ඔව් අපි මෙහෙම කරමු බුද්ධික ජාවත් කරමු ඔව් සී වලින් පටන් ගන්න දෙක කවල මේ ප්‍රෝග්‍රෑමින් ඒ කියන්නේ එක ලැන්ග්වේජ් එකක් නැතුව අපි .net අපි ගොඩක් දේවල් ගැන කතා කරමු හැබැයි ප්‍රායෝගිකව කතා කරමු නේද මේ වගේ දේවල් කරන්න කොහොමද ඔව් ඒක ඒ කියන්නේ මේ මෙටික් කතාවේ බොරු කිදීන් නැතුව ඒක මේ දැන් ඒකට සම්බන්ධ වෙලා කියන්නේ අපි හිතමු ඒ Java ගැන හරි .net ගැන හරි කතා කරනවා නම් ඒවා ඇත්තටම කරන මේ experience තියෙන කට්ටිය ගැන හැල්ලා අපි කතා කරමු. ඔව් හැබැයි එතන ප්‍රශ්නයක් තියෙන්නේ අර අපිට එතකොට ගිය පාරවල් වගේ මේ audio විතරක් කරන්නේ නැහැ අපි video විතරයි කරන්නේ නේද මුදින්. මොකද audio ටිකක් කරන්න ගියොත් ටිකක් අමාරු වෙන නිසා. මොකද ඒ වගේ දේවල් වල පෙන්වන්න දේවල් තියෙන presentation වගේ තියෙන්න පුළුවන් නේ. මේ දේවල් නිසා. එහෙනම් අදට නවතිමු නේද? ඔව්. නං උපුල් බොහොම ස්තුතියි කාලෙකට පස්සේ මේ වචන දෙයක් කියන්න හරි අපිත් එක්ක සම්බන්ධ වෙච්ච එක ගැන. ඔව් උපුල් චම්ලි දෙන්නට ස්තුතියි. චම්ලිට මේ තවත් ස්තුතියන්ත කරන්න ඕනේ චම්ලි අම්මටත් අද දීලා අපිට මේ බැලිතල පාදාගෙන. එහෙනම් බොහොම ස්තුතියි චම්ලි. දැන් ටෙක් කතා අහන කට්ටිය කෙල කිලිය ඔකට නේ. ඔව්. පෙන්වන්නේ දැන් අරගෙන ඉන්නේ දැන් තමයි ගෙනල්ලා පෙන්වන්නේ. එතන මාහාර රසයි. ඉතින් අපිට සතට ඉතින් චම්ලි හැමදාම මාන්සියලා නේද මේ චම්ලි ගොඩක් දුරේ ඉඳන් ඉන්නේ මේක ඉතින් අනිවාර්යෙන් අගේ කරන්න ඕනේ කිලෝමීටර් 50කටත් යන්නේ නේද ඔව් කිලෝමීටර් 93ක් දුරේ ඉඳන් තමයි චම්ලි එන්නේ දැන් වෙලාව රෑ 11යි කාලයි ඉතින් චම්ලි ගෙදර යනකොට අඩු ගන්න 12 මාර එක ඔව් හෙට තමයි චම්ලි ගෙදර යන්නේ නං මේ බොහොම ස්තුතියි මල්ලි මේ කරන උදව් වලට මේ නැත්නම් අපිට මේක මේ විදිහට කරන්න බෑ මම හිතන්නේ අහන සම්ලිට නේද බුද්ධික මේ කරන කැපවීමට අපේ ආසන්න වුණත් මේ අපේ ගොඩක් වෙලාට වීඩියෝ එකට ලයික් එකක් දාලා හරි එක්කෝ Facebook එකේ ෂෙයා කරලා හරි කට්ටියත් එක්ක බෙදාගෙන එක කතා තාත්තා අතරට ගෙනියන්න කරන උපකාරය අපිට හැමදාම කමෙන්ට් එකක් දාලා කට්ටිය කරන උපකාරයට බොහොම ස්තුතියි නේද බුද්ධික අපි ඉතින් හැමදාම ස්තුතියක් දෙන්නේ නැහැ මේ අද ඉතින් කියන්න කියලා ඉදන මොකද අපිට බුද්ධික මේල් එනවා අතරම මේ සමාලයට මට දුකයි පිටුවක් විතර මේල් එකක් එවනවා මම වචන දෙකක් පොඩ්ඩක් ටයිප් කරලා යවනවා ඇත්තට මේක මේ මේල් එක කියවන්න නැතුවක්වත් ඒකට රිප්ලයි එකක් දෙන්න අකමැත්තක් අද්දි මේ ඒක නොකර ඉන්නවට වඩා වචන දෙයක් හරි කියන එක වටින නිසා තමයි එහෙම මේ දාන්නේ තවත් සමහර මල්ලිලා කියන අයියා අපි ඔයාට ටැග් එකක් දෙන්නම් මොනා හරි දෙන්නම් එහෙම කියලාගෙන ඇත්තට මෙහෙම අවශ්‍ය නැහැ ඇත්තට මෙහෙම අවශ්‍ය කිසිම බලාපොරොත්තුකින් නෙමෙයි අපි එහෙම දේවල් කරන්නේ එක මල්ලි කෙනෙක් ඉන්න හැමතිස්සෙම මට කතා කර කර ඉන්න අයියේ වාට මොනාද වෙන්නේ අයියේ වාට මොනාද වෙන්නේ කියලා අනම ඉතින් උපුලුත් දන්නව කවුද කියලා මේ ඉතින් එහෙම මේ එහෙම අවශ්‍ය නැහැ ඇත්තටම මේ අපි මේක කරන්න සේවයක් හැටින්නේ මේ කාට හරි මතක් වෙනවා නම් ඇත්තටම ඒ ඇති එහෙනම් හැමෝටම සුභ සතියක් ලබන සතිය හම්බ වෙමු ඔව් සුභ රාත්‍රියක් අපි ලබන සතියේ මේ වගේ වෙලාවකටම හම්බ වෙමු testing 1 2 3 4 5 සද්දේ ඇද්ද තමයි ඔය තමයි වගේ දැන් හරි ඇති වගේ නේ ආ රේඩියෝ එකේ ඔඩියෝ විතරක් අහන්න නැහැ පොඩ්ඩක් chat එකේ ඉන්නවා නම් කියන්නකෝ අපිට සද්ද ලෙවල් කොහොමද කියලා හූ හූ මගේ හූ වල සද්ද නේ මං කියන්න කතා ගන්න නේ බුද්ධිගේ සද්දේ මැදද ඒ බුද්ධිගේ සද්දේ මැද වගේ නේ කොබල බුද්ධිගේ සද්දෙමදි කියන්නේ බුද්ධික මියුට් කරලානේ බුද්ධිගේ සද්දෙමදි නේද බුද්ධිකම මියුට් කරලා ටෙස්ට් ටෙස්ට් දැන් හරි දැන් හරි වගේ මේ සමායෙ බුද්ධික මියුට් කර දෙන්න උපුල්ල මියුට් කරලාද S1 2 3 on ඉන්නවද ආ ඉන්නවද එල හරි චූට්ටක් බලමු මේක වැඩි කරලා මේ දෙල්තෝ පාගල එකක් වෙන එක නේ හරි